සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කම්මස්සකොම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරින්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. ගෞරවණීය අපේ ධම්මගරු පඬිතුම ධම්මපීති හඳුරන වහන්සේගේ නමසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි සිතර මහත්මා ඒ වගේම දිමුතුනෝනා මේ ඥාතින් කවුරුත් ඒ කරාසි වෙලා අද දින මේ නිවසේහි ඊටාම වටිනා පින්කම සිදු කරන අවස්ථාව ආදරණීය මෑණියන් සිහි කරලා රූපා හෙට්ටිආරච්චි මාතාවට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. මීට තුන් මාසයකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් වහන්සේ, ඒ වගේම මීට වසර 18කට කලින් මිය ගිය එස්කේ ෆෙඩ්‍රික් මහත්මයා ද ෆෙඩ්‍රික් වික්‍රමරත්න දයාබර පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, මිය ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස අප සිදු කරන ධර්මශ්‍රවණමේ පින්කමෙන් නියම විදියට පුණ්‍යානුමෝදනා කරන්ට ලැබෙන්නේ අපි ඒ කියන බණ හොඳට හිත පැහැදෙන විදියට එක අරමුණක හිත තියාගෙන ධර්මශ්‍රවණය කරෝතින් තමයි අපට එයින් පින් සිද්ධ වෙන්නේ, අපට කුසල සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ කරගන්න පින් සිතිවිලි තමයි අපි මියගේ ඥාතීන්ට අනුමෝදන් කරන්නේ. පින්වත්නි, බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම පිළිබඳව. පින්වත්නි, මේ විශ්වයේ ජීවත් වෙන හැම සත්‍යයන්ටම පුළුවන් කමක් නැහැ අපි වගේ මේ වගේ පින් දහම් කරලා කුසල් දිනු කරගන්න. සමහර සත්‍යයන් ඉන්නවා වෙනත් අය කරන පින්කම් වල පින් අනුමෝදන් වල තමයි සුවපත් වෙන්නේ. ඉතින් අපි එක ඥාතිවරයෙක් දෙන්නෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ ඥාතින් එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙවෙයි ඇතමිට ආත්මව ගානක අපේ මීට ඉස්සෙල්ලා ආත්මභාව ළමල තාසලත් පින් අනුමෝදන් වෙනට එනවා. ඒ විතරක් නෙවෙයි, පින්නොතින තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. එක තැනක පින් අනුමෝදන් කළා දානගයක් හෝ බණගයක් හෝ වේවා, ඒ තැනක පින් අනුමෝදන් කරාට පස්සේ ඒ බොහෝ ඥාතීන් ඒක රාසි වෙනවා පින් අනුමෝදන් වෙන්න. ඒ පින් අනුමෝදන් වෙන ඥාතීන් පින් අනුමෝදන් වෙලා බොහොම ලස්සන ශරීර ඇතුව නැවත ඒගොල්ලන් හිටිය තැන් වලට මැතමිට යනවා. ගිහිල්ලා අර එයාට කලින් හිටිය යහළු මිත්‍රාදීන් ඒ තැන් වලදී හම් වෙනවා. හම්බුණාට පස්සේ එයා ඇතමිට අහනවා, ඔයා කොහොමද මෙහෙම ලස්සන උනේ? මෙහෙම ලස්සන ශරීරයක් ලැබුණේ කොහොමද? මෙහෙම ලස්සන ඇඳුම් ලැබුණේ කොහොමද? ඔබගේ රූප සම්පන්නිය මෙහෙම දිලිසෙන්නේ කොහොමද කියලා අහනවා. අහන වෙලාවේදී කියනවා, "හවල් තැන පින්කමක් කළා. අපි මේ පින් අනුමෝදන් වුණා. ඔබත් පුළුවන් නම් ගිහලා පින් අනුමෝදන් වෙන්න කියලා." ඇතැම් විට අර අනිත් ඥාතීන්, අනිත් සමහර සත්‍යයන්, ඇතැම් ආත්මභාවලින සත්‍යයන් එනවා කියනවා අර පින්කම් කරපු ගෙදරට පින් අනුමෝදන් වෙන්න. අර ගොල්ලන් ගිහලා පින් අනුමෝදන් වුණාට පස්සේ. ඒ විතරක් නෙවෙයි පින්තුණි, එහෙම පින් අනුමෝදන් වෙන්නේ නැවස්ථාවලදී සමහර අය පින් අනුමෝදන් වෙන්න කියලා එනකොට අර පින්කම් කරපු ගෙදර ඇතැම් විට ඒ වෙලාවේ පින්කම් ඉවර වෙලා පින්කම නෙවෙයි ඇතැම් විට තියෙන්නේ එතකොට වෙන දෙයක් තියෙන්නේ. එතකොට අර ආපු අය බොහෝම කලකිරල යනවා, "අනේ පින් අනුමෝදන් වෙන්නයි ගියේ, දැන් එතන බෑ, දැන් එතන පින්කම් ගෙදරක් නෙවෙයි, දැන් වෙන ගෙදරක්" කියලා. පින්නතුනි, මේක සාමාන්‍ය කියන කතාවක් නෙවෙයි, මේක ඊටාම සත්‍ය සිද්ධියක්. මෑත කාලෙත් ඇතැම් විට හිත දියුණු කරපු ස්වාමින් වහන්සේලා, ඇතැම් විට සමහර විවිධ ශක්තියන් තියෙන ස්වාමින් වහන්සේලා මේක ඉතාම පැහැදිලිව සඳහන් කරන කාරණයක්. එනිසා පින්නතුනි, අපේ ගෙවල්වල නිතර පින්කම් කරනකොට අපේ මියගිය ඥාතීන් සම්මාදෘෂ්ටික දෙවිවරුන් ඊට අනුරූපව ඒකරාශි වෙනවා. ඒ අය කෙරෙහි බැල්ම හෙලනවා. ඒ විතරක් නෙවෙයි, අය නිතර තමන් පින් අනුමෝදන් වෙන මේ ඥාතීන්ට ආශිර්වාද කරනවා. ඒ අය බොහෝ කලක් ජීවත් වෙන කියලා. එනිසා පින්නතුනි, පින් අනුමෝදන් කිරීමත් වටින පින්කමක්. ඒ වගේ මේක එකාතකින් අපි මියගිය ඥාතීන්ට කරන යුතුයකමක්. අනිත් අතින් ඒක පින්නතුනි, ඒ මියගිය ඥාතීන්ට කරන ලොකුම යහපතක්. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟක් සතුටට පත්වන්න මේ මියගිය ඥාති වෙනුවෙන් කරන ඉතාම වැදගත් යුතුයකමක් කියලා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට අවස්ථාව ලැබෙන අපි පින්වතුනි හුඟක් වාසනාවන්තයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් එක විටම දැන් අද ලේසි වෙලාවිලා මේ බණ අහනවා කියලා. නමුත් පින්වතුනි, මේ බණ අහන්න ධර්ම දේශනාවක් අහන මට්ටමට එනකොට පින්වතුනි අපේ ඊට පිටපස්සේ අපේ ලොකු කර්ම ශක්තියක් තියෙනවා. ලොකු පුණ්‍ය මහිමයක ආනිසංසයක් තමයි අද අප මේ භුක්ති විඳින්නේ. අපට මේක ඇතැම් විට පේන්නේ නැහැ. පින්වතුනි, මේකට හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මිනිසෙක් හොරකමකට අහු වුණා. සොරකමකට අහු වෙලා මෙයා වැරදිකාරය වුණා. දෙන්නේ වැරදිකාරය බවට පත් වුණ එක්කෙනෙක් ඒ හොරකම් කරපු ධනය ගෙදර තියාගත්තා කියලා, අනිත් කෙනා ඍජුවම හොරකම කළයි කියලා. අර ගෙදර තියපු කෙනා මේක දැනගෙන හිටියේ නැහැ. ඇත්තෙන්ම තමන්ගේ බෑනනුවන් කෙනෙක් යම් කිසි රත්තරන් බඩු වගේක් හොරකම් කළා, තමන්ගේ මාමගේ ගෙදර ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ රාජපුරුෂයල බලනකොට මේක අහු වුණා. අහු වුණාට පස්සේ මොකද කරේ? ගෙදර අයිතිකාරයත් එක්කන් ගියා, අර පුතත් එක්කන් ගියා, බෑනත් එක්කන් ගියා. නමුත් ඒ ගෙදර අයිතිව හිටිය මිනිසයා, ඔහු බොහොම දැහැමි ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මේ ව්‍යාපාරය කරපු කෙනා ඉතාම පින් දහම් නැතුව ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් එයා වැරදිකාරයෙක් නෙවෙයි. නමුත් මේ දෙන්නාම රජවාසලට එක්කන් ගියාට පස්සේ දෙන්නම වැරදිකාර බවට පත් වුණා. වැරදිකාර බවට පත් වුණාට අර ධනය තියාගෙන හිටිය ගෙදර කෙනාට දඬුවමක් නියම කළා. ඒ වගේම ඊට වඩා බරපතල දඬුවමක් නියම කළා සොරකම් කරපු කෙනාට. හැබැයි දෙන්නටම මරණීය දඬනෙ. කොහොමද මරණීය දඬනෙ නියම කළේ? අර ගෙදර අයිතිකාරයට හිස ගසලා මරණ තීරණය කළා. ඒ වගේම හොරකම් කරපු කෙනාට කොහොමද දඬුවම? එයාට මරණීය දඬනෙ තමයි. නමුත් එයාට ටිකක් දුක් විඳලා මැරෙන දඬුවමක් දුන්නා. මොකද පින්නතුනි, රජ කාලේ දුක් විඳලා මැරෙන තීමිච්ච දඬුවම. ඒ කාලේ තිබිච්ච එක දඬුවමක් තමයි උල තියලා මරණ එක. උල කියන්නේ පිටපස්සට අත් දෙක තියලා බැඳලා උලක ඉතාම සියුම් විදියට උල් කරපු උලක උස තැනක එල්ලලා මේ උල පිටපස්සට තියලා මෙයාට පිටපස්සට මේක වැදෙන විදියට තියලා ටිකෙන් ටික දවස් ගාන දුක් විඳලා ඇස් දෙකෙන් කන් දෙකෙන් කටින් ලේ දාලා තමයි මැරෙන්නේ. ඒක විතර මැරෙන්නේ නැහැ. පින්නතුනි, අර හිස ගැසලා දාපු කෙනා එකපාර මැරුණේ, එයා එක්තර දුක් විඳේ නැහැ. ඒක නම් නමුත් දැහැමිව හිටිය කෙනෙක්. නිතර පින්දහම් කරේම බොහෝම දැහැමිව තමයි ව්‍යාපාරය කළේ. ඒ නිසා ඒ තැනැත්තා දෙවි කෙනෙක් කියලා ඉපදුණා. අල්පේසාකේ දෙවි කෙනෙක් කියලා ඉපදුණා. ඒ වගේම පින්නතුනි, අර දවස් ගාණක් මරණයට පත් වෙමින් මැරෙන්න හිටිය කෙනා එක විට මැරුණේ නැහැ. එයා මේ උල මත ඉන්නකොට අර මැරිච්ච ඥාතිවරයා අර මාමා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අල්පේසාකේ දෙවි කෙනෙක් කියලා හිටියේ. මේ තැනැත්තා බැලුවා මොකද මේකට හේතුව කියලා. බලනකොට මේ කාරණා ටික පේනේ ගියා. පේනකොට මෙයා දැක්ක තමන්ගේ බෑණනුවන්, තමන් ඒ බෑණනුවන්ට ආදරය කළා, සොරකම් කළා තමන්ගේ පුතෙක් වෙන නිසා. ඊට පස්සේ බැලුවා දැන් මෙයාට මොකද වෙන්නේ කියලා. බලනකොට දැක්ක මේ උල මත මෙයා කෑ ගහමින් ඉන්නවා කියලා. මෙහෙම දැක්කට පස්සේ මෙයාට නුවණක් පහළ වුණා. මේ තැනැත්තා මැරිලා ගිහිල්ලා මෙයා ඉපදෙන්නේ අවීචිය කියලා. සතර පායෙන් ඉතාම පල්ලෙහා දුක් විඳින තැන තමයි අවීචිය කියලා කියන්නේ. තාම දැඩි දුක් විඳින්නේ. එතකොට මේ අවීචියට යන මේ මිනිහය දැකලා අර දෙවියට බොහොම සංවේගයක් හටගත්තා. මොකද සංවේගය? මේ මැරෙන විදිය නෙවෙයි, දැන් මේ ගිහිල්ලා විඳින දුක ගැන. ඊට පස්සේ මෙයා මොකද කළේ? අර දිව්‍ය වේසෙන් මැවිලා අහසින් ඉඳගෙන මේ තමන්ගේ ඥාතිවරයට කියනවා, පුතේ ඔබ තව මොහොතක් හරි මේ උල මතම ඉන්න, මැරෙන්න එපා කියලා. නමුත් අර උල මත ඉන්න කෙනා මොකද කියන්නේ? අනේ මා වික්මටම මැරෙන්න කියකිය උල මත ඉඳගෙන කෑ ගහනවා. මේ මහා දුකක් මේ විඳින්නේ. එතකොට පින්නතුනි, මෙහෙම අර ඥාතිවරේ ඇවිල්ලා උත්සාහවන්ත කරනවා තව මොහොතක් හරි ජීවත් වෙන්න. දුකක් කියලා හිතන්නේ කොහොම හරි උල මතම හරි ජීවත් වෙන්න කියලා. ඇයි එහෙම කියන්නේ? එයාට පේනවා මෙතන මැරිච්ච ගමම් යන්නේ පල්ලෙහාට. ඒ පල්ලෙහාට ගිහිල්ලා විඳින දුක මේ උල්මත ඉඳගෙන විඳින දුක වගේ නෙවෙයි, ඊට වඩා 10000 ගුණයක දුකක් මේ දැන් ඉඳින කියලා. පින්තුනි මෙහෙම මේ දෙවි අහස ඉඳගෙන සඳහන් කරනකොට අර දඬුවම නියම කරපු රජතුමා මෙතනින්ම ගමනක් ගියා. මොකද ගමනක් ගියේ රජතුමා රාජවේශය වෙනස් කළ වෙනත් කෙනෙක් විදියට. ඉස්සර කාලේ ඉස්සර රජවරු වීදි සංචාරය කරන අප්‍රසිද්ධ වේශයකින් රටවැසියන් මොකද රජතුමාට කියන්නේ කියලා බලන්න. යනකොට මේ රජතුමා දැක්කා මේ දෙවියෙක් ඇවිල්ලා මේ විදියට අහස ඉඳගෙන මේ මැරෙන මිනිස්සයට කියනවා තව මොහොතක් හරි ජීවත් වෙන්න කියලා. එතකොට මේ රජතුමා ඇහුවා, ඔබ මොකද මේ මිනිස්සයට මෙහෙම ජීවත් වෙන්න කියලා කියන්නේ? මේ මිනිස්සෙක් හතුරෙක්ද කියලා? මෙච්චර මේ මහා දුකක් විඳින්දී ඇයි ඔබ කියන්නේ තව මොහොතක් හරි මේ මිනිස් රෝගී ජීවත් වෙන්න කියලා? ඇයි මේ මිනිස්සයට මෙච්චර තව වද දෙන්න හදන්නේ කියලා? ඊට පස්සේ අර දෙවියෝ මොකද කිව්වේ? මෙතින්නම් මට කියන්න බෑ, පොඩ්ඩක් පැත්තකට යන් කියලා. ඒ දිව්‍ය වේශනම ගිහිල්ලා මේ රජතුමාට කියනවා, රජතුමනි, මෙයා මගේ ඊටාම ළඟ ඥාතියෙක්. මම මෙයාට හුඟක් ආදරේ. මං ආදරේ කරන නිසා මම මෙහෙම කියන අමනාපයට නෙවෙයි. මේ උලම තමයි හරියටම මොහොතක් හරින එක වටිනවා. මෙයා මැරිලා ගිහිල්ලා නිරේ උපදින්න කියලා. එතන දුක මීට වඩා වැඩි කියලා. පිනතුනි අර රජතුමා දඬුවම නියම කළත් හරියම සංගීකටපත් වුණා. අනේ මේ මිනිස්සේ ගිහිල්ලා මෙතන නේද උපදින්න කියලා. අරක නැත්තා රජතුමා මොකද කළේ? අර මිනිස්සය ඒ වදෙන් බේරුවා, නිදහස් කළා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සය පස්සේ කාලේ මහණ වුණ බව සඳහන් වෙනවා. මහණා විතරක් නෙවෙයි පස්සේ රහත් වුණා කියලාත් කියනවා. පිනතුනි මේ කතාව සඳහන් කළේ ඇතැමිට මිනිස් ලෝකේ අපි යම් යම් දුක් විඳිනකොට, ඇතැමිට ලෙඩ දුක් හැදලා ඉන්නකොට, කරදර වලට මුහුණ පානකොට, ඇතැමිට ලොකු අසනීය පහදෙනකොට අපි හිතෙනවා අනේ මැරෙන්න නැත්තම් හොඳයි කියලා නේ, දුක ඉවර වෙයි කියලා. පින්නතුනි මැරිලා සුගති යනවා නම් කමන්නේ. ඇතැමිට අපි ඒ දුකටත් වඩා පල්ලෙහා තැනකට ගියෝතින් අද අපි මනුස්ස ලෝකෙ විඳින දුකට වඩා දුක් විඳින අපට සිද්ධ වෙනවා. බලන්න පින්නතුනි අර උලමත යම්කිසි කෙනෙකුට මේ ලෝකේ විඳින තියෙන දුකක් තියෙනවා නම් මං හිතන්නේ උලමතක විඳින දුක තරම් දුකක් තවත් නැහැ කියලා. ඒ තරම් දරුණු දුකක් විඳින කෙනෙකුට වුණත් මනුස්ස ලෝකේ මේ වගේ තව මොහොතක් හරි ඉන්න කියලා උනන්දු කරනවා. පින්නතුනි සතර ස්වභාවය මේක. ඒ නිසා අද අපි ගත කරන මනුස්ස ජීවිතයේ පින්නතුනි කොයිතරම් වටිනා භාග්‍ය සම්පන්න ජීවිතයක්ද කියලා තේරුම් ගන්නට ඕන අපි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ මනුස්ස ආත්ම භාවයේ ලබන එක කොච්චර අමාරු දෙයක්ද කියලා. දැන් අපට අද පේන්නේ හරියම ලස්සනට ඉන්නවා, ලෝකේ ජනගහනේ හුඟක් ඉන්නවා, කෝටි 700ක් විතර ඉන්නවා, මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා අපට ඇතැමිට හිතෙන්නේ. පින්නතුනි අපි බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය විශ්වාස කරනවා නම්, බුදුහාඳුරගේ අවබෝධය අපි විශ්වාස කරනවා නම්, උන්වහන්සේ දේශනා කරන උපමාවකින් කොච්චරනම් දුෂ්කර දෙයක්ද මේ මනුස්ස ආත්ම භාවයක් ලබන එක කියලා උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා. මොකද උපමාව? අර වියගසේ උපමාව. මේ පින්නතුන් අහලා ඇති වියගස කියන එක. ඔයි ගවයන් බඳින කරත්තවල ගවයේගේ කරට උඩින් බඳින ලීයක් තියෙනවා. ඒකේ හිල් විදලා තියෙනවා. අන්නේ වියගසක් තියෙනවා. ඒ වියගස කිසියම් අවස්ථාවක පරණ වෙලා මේක කැඩිලා යනවා. මේ වියගහ කොහොමද කැඩෙන්නේ? වියගහ කැඩෙන්නේ අර සිදුර තියෙන තැනින්ම කෑලි දෙක දෙකට වෙන් වෙනවා. කෑලි දෙක වියගස වෙන් වෙච්ච මේ ගස කවුරු හරි කෙනෙක් මේ දෙකම අහක දානවා, අහක දාලා කොහොම හරි වැස්සට අහුවෙලා මේක ඇලවලට අහුවෙලා ගඟකට අහුවෙලා ටිකෙන් ටික මේ දෙක මුහුදට යනවා. මේ විය දණ්ඩ අර සිදුර ළඟින්ම කැඩිච්ච මේ දඬු දෙක කොහොම හරි මුහුදට යනවා. මුහුදට ගිහිල්ලා මුහුදේ පාවේ මේ වියගස තියෙනවා. මෙහෙම තියෙනකොට පින්නතුනි අවුරුදු 100කට වරක් උඩ තෙන කන කැස්බෑවා කියන සතා. කන කැස්බෑවා කියන්නේ මේ සතාගේ එකහයි පේන්නේ. මේ එකහක් පේන මේ කැස්බෑවගේ පින්නතුනි යම් කිසි අවස්ථාවක අර දෙකට වෙන් වෙලා මුහුදේ තැන් තැන් වල පාවෙමින් තියෙන මේ දඬු දෙක එකට අර සිදුර ළඟින් එකතු වෙනවා නම් ඒ එකතු වෙන අවස්ථාවේදී අර අවුරුදු 100කට වරක් වතුරෙන් උඩට එන කැස්බෑවා Tamanට පේන එක ඇහෙන් S දෙකම පේන එක ඇහි පේන්නේ ඒ එක පේන ඇහෙන් අර සිදුරෙන් අහස බලනවා නම් යම්කිසි අවස්ථාවක ඒක හිතන්න පුළුවන් දෙයි කියලා. කොච්චර දුර්ලභ කොච්චර දුෂ්කර දෙයක්ද නේ? අර ගංගා මුහුද කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. පෘථිවි වගේ 160 ගුණයක් විතර පෘථිවියෙන් 160ක් විතර තියෙන මුහුද. ඒ මුහුදේ තැන් තැන් වල තියෙන පාවේ තියෙන මේ ලී දඬු දෙක එකට එකතු වෙලා. ඒ එකතු වෙන තැනම අර සිදුර ළඟින්මත් එකතු වෙලා. ඒ සිදුර ළඟින් එකතු වෙනකොට අවුරුදු 100කට වරක් අහස බලන වතුරෙන් උඩට එන කැස්බෑවා Tamanට පේන එක ඇහින් අර සිදුරෙන් මහස බලයි කියලා කාරණය අපිට හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක වෙන්න පුළුවන් දෙයක්. මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක ඉතාම ඉක්මනින් වෙන්න පුළුවන් දෙයක්. ඊටත් වඩා අමාරු දෙයක් ලෝකේ තියෙනවා. මොකද අමාරු දෙය? ඔව්, ඒ අමාරු දෙය තමයි මනුස්සාත්ම භාවයක් ලැබෙනවා කියන එක. මේ වගේ සම්පූර්ණ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකරත්‍යක් නොමැතිව හොඳ බුද්ධියක් ඇතුව මේ මනුස්ස ලෝකේ යම් කෙනෙකුට උපතක් ලැබෙනවා නම් අර කන කැස් බෑවා අර සිදුරෙන් අහස බලනටත් වඩා ඉතාම දුෂ්කර දෙයක් කියලා. පින්වතුනි මේකෙන් තේරුම් ගන්න පුළුවන් අද අපි මේ භුක්ති විඳින්නේ කොයිතරම් පුණ්‍ය මහිමයක ආනිසංසයද කියලා. අන්න ඒ තුලින්ම පින්වතුනි අපි ජීවිතයේ සතුටක් ඇති කරගන්න ඕන. අපි කොච්චර ජයග්‍රහණ ටිකක් අත්කරගෙන තියෙද කියලා. පින්වතුනි ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට අපි ඉතාම දුෂ්කර ප්‍රදේශයක ඉපදෙන්න තිබුණා. ඒ පිනේ හුඟක් ලොකු අඩුවක් තිබුණා නම් ඇතැම් විට මනුසාත්ම භාවයෙන් පල්ලෙහාට යන්න තිබ්බා. ඒ පින කොහොම හරි ඒක රාශියල මනුස්ස ලෝකයට ආවත් පිනේ අඩුවක් තිබුණා නම් ඇතැම් විට යුද්ධයක් පවතින රටක අපි ඉපදෙන්න තිබුණා. ඇතැම් විට පින අඩු වුණා නම් ඇසක් කනක් නාසයක් අංග විකල වෙන තිබුණා. මන්ද බුද්ධික වෙන තිබුණා. ඇතැම් විට උපතින් අපි අම්මා තාත්තා නැති වෙලා යන තිබුණා. ඇතැම් විට ධර්මයක් අහන්න නැති දුෂ්කර ප්‍රදේශයක ඇතැම් විට මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශයක අපි ඉපදෙන්න තිබුණා. මේ ඔක්කොමකින් වෙන් වෙලා පිනතුනේ මනුසාත්ම භාවයට ආවයි කියන එක ලොතරැයියක් ඇදෙනටත් වඩා ඉතාම දුෂ්කර අවස්ථාවක් මේ අපි ලබාගෙන තියෙන්නේ. පිනතුනේ මේ අවස්ථාවේ අපි වටිනාකම තේරුම් ගත්තොත් පිනතුනේ අපි අද ඉන්නවට වඩා හුඟක් සතුට වෙනවා. සතුට වෙන විතරක් නෙවෙයි අදට වඩා හුඟක් අපේ ජීවිත වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් කරන හේතුවන ප්‍රධානම දෙයක් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. බුදුහාඳුරන්ගේ හැම ධර්ම දේශනාවකම ඉලක්ක කරලා තියෙන්නේ සම්මා දිට්ඨිය ලබන්න, මන දැක්ම යහපත් දැක්මක් ඇති කරගන්න කියලා. මොකද්ද බුදුදහමෙන් කියන යහපත් දැක්ම? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අහන්න අපේ ජීවිතය ගැන ගැඹුරින් පුළුල්ව දකින නුවණක් අපට පහළ වෙනවා. ඒ නුවණෙන් ලැබෙන ප්‍රධානම මූලික කරුණ තමයි අපි කරන කුසලාකුසල කර්ම ශක්තිය ගැන අපට අවබෝධයක් ඇති වෙනවා. මොකද කුසල කර්ම ශක්තිය ගැන අවබෝධය කියලා කියන්නේ අපේ හිත පිරිසිදුව යම් කිසි කායික වාචික මානසික කර්මයක් කරුවොතින් අන්න ඒකට අනුරූප විදියට හිත පිරිසිදුකම නිසා හොඳ විපාක ලැබෙනවා, කුසල විපාක ලැබෙනවා. ඒ වගේම අපේ හිත අපිරිසිදුව දැඩි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපි යමක් කරුවොතින් ඒකට අකුසල විපාක ලැබෙනවා. ඒක මේ ආත්ම භාවයේ ලැබෙන්නත් පුළුවන්, තව ආත්ම භව සිය ගණකට පස්සේ ලැබෙන්නත් පුළුවන්. පින්නතුනි අද අපි මේ අවස්ථාවේ මේ සම්පත්තික ලබාගෙන, මේ රූප සම්පත්තිය ලබාගෙන, මේ දරුවට එක ලබාගෙන, ඥාතින් ඇතුව මෙච්චර කලක් අපි ජීවත් වෙන්නේ පින්නතුනි අපි අතීතයේ කරපු ලොකු පුණ්‍ය මහිමයක ඉෂ්ට විපාකයක් විදියට. මේ පිනේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් අපේ මනසේ ස්වභාවයට තමයි අපට මේ සම්පත්තික අපට ලැබිලා තියෙන්නේ. පින්නතුනි බලන්න අපි හීනයක් දකින අවස්ථාවේදී අපි නොයෙක් විදිහේ හීන දකිනවා. හීන පේන විවිධ හේතු තියෙනවා. ඒ හේතු මොන හේතුව වුණත් එක අතකින් අපිට අනාගතය ගැන පේන හීන තියෙනවා. ඇතැම් විට අපිට අපේ ඥාතීන් ඇවිල්ලා කතා කරන හීන තියෙනවා. ඇතැම් විට අපටම අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන සිදුවීම් ගැන පේනවා හීන වලට. ඒ මොනව සිද්ධ කළත් පින්නතුනි මොකක් වෙනුණත් හීනය කියලා කියන්නේ අපේ යටිහිතේ ස්වභාවය. අපේ හිතේ ස්වභාවය. ඒ හිත කියන්නේ පින්නතුනි අපි දැන් මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මානසික ස්වභාවයේ තමයි හිත කියලා කියන්නේ. අන්න ඒ තේන හීනකදී පින්නතුනි බලන්න අපිට තේන හීනවල ස්වභාවය. ඇතැම් විට අපේ ළඟම ඥාතීන් ටිකක් හමු වෙන හීනයක් අපට පේනවා. ඇතැම් විට මහන්සියෙන් ගත්ත වාහනයක් ඒ හීනේදී පේන්න පුළුවන්. ඇතැම් විට ඒ හීනේ පේන වෙලාවකදී අපි හුඟා කාලයකට කලින් අපේ හිතේ ඥාතියෙකුත් අර හීනට එනවා ඇතැම් විට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඇතැම් විට ඒ හීනේ කෙලවරක ඉන්න කවුරු හරි අපිත් එක්ක රණ්ඩු වෙච්ච කෙනෙකුත් ඈතින් පේනවනේ. ඒ විට ඒ හීනට ඇතැම් විට පේනවා අපි හුඟක් උදව් කරපු කෙනෙක්. ඇතැම් විට හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්, අසරණ කෙනෙක් වෙන්න, එච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනත් ඇතැම් විට කොනක පැත්තකින් මේ හීනක ඉන්නවා. බලන්න පින්නතුනි මේ හීනෙන් ඇත්තටම මේ මොකද කියන්නේ? මේ අපේ යටිහිතේ තියෙන ස්වභාවයන් ටික, අමනාප වෙච්ච ටික, යහළු මිත්‍රාදීන් ටික, පින්කම් කරපු ටික, මේ ඔක්කොම ටික ඒ හීනෙත් එක තියෙනවා කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි අපේ හිත මේ ඔක්කොම මිශ්‍ර වෙලා මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ මිශ්‍ර වෙලා තියෙන හිතක පින්නතුනි අපි මේ ආත්ම භාවයේ උපත ලබනකොට ස්වභාවය මොකද්ද? අපේ හිත කොහොමද තිබ්බේ? අපේ හිත තිබුණ ඔක්කොම වාසි ටික එකටම පහසුකම් ටික තියෙන විදිහට තිබ්බේ. ඇතැම් විට එක පැත්තකින් හොඳ සිතුවිල්ලක් තිබුණා, තව පැත්තකින් අමනාපෙච්ච කෙනෙක් කියම පේනුණා. මොකද ගියාත්ම භාවය අන්තිම සිතුවිල්ලේදී. ඇතැම් විට ඈත් එක පරිගණන තැනක ඉපදෙන තිබුණා. ඇතැම් විට හීන ටික ඔක්කොම පේන අතරේදී ඇතැම් විට අපි කෙනෙක්ගේ හොරකම කරපු එකක් පේනුණා. ඇතැම් විට ඉතාම දුප්පත් ගෙදරක ඉපදෙන තිබුණා. ඇතැම් විට ඒස් තියෙන මානසිකත්වයේ ස්වභාවයෙන් ඇතැම් විට අපට පේනුණා අපි කාට හරි නිරෝගී වෙන කෙනෙකුට හානියක් කරපු අවස්ථාව. ඇතැම් විට මොකද වෙන්න තිබුණේ? මනස ආත්මභාවයක් ලබන්න තිබුණා. ඇතැම් විට උපති මා ආබාධිත කෙනෙක් වෙන්න තිබුණා. පින්නතුනේ දැන් අපි මේ පරිපූර්ණ මනස ආත්මභාවය ලැබලා තියෙන්නේ කොහොමද? ඒ අපි මේ ආත්මභාවය ඉපදෙන හේතු වෙච්ච සිතේදී පින්නතුනේ අපි දන් දීපු ඒවත් හොඳට ඒ සිතේ හොඳට ඉස්මතු වෙලා තිබුණේ. ඒ වගේම අපි අසරණ ළමයට උදව් කරපු ඒවත් හොඳට එතන ඉස්මතු වෙලා තිබුණේ. ඒ වගේම අපි බුද්ධිමත් වෙන්නට කරපු භාවනා මේ පින්කනුත් ඒ සිතුවිල්ලත් එක්කම තේ ඉහළම මට්ටමක තිබුණේ. පින්නතුනි මෙන්න මේ මට්ටමින් තමයි අපි මනසලෝක ඉපදුනේ. මෙන් එකක් හරි පොඩි අඩුපාඩුකමක් වුණා නම් ඇතැමිට අපි ගියාත්ම භාවයේ මත්යන් වැඩිපුර පානය කළා. ඒ මත්යන් පානය කරපු අවස්ථාවක සිතුවිල්ලක් හිතේ කොනක හරි තිබ්බනම් මොකද වෙන්නේ? ඇතැමිට මනුසාත්ම භාවය ලැබෙන තිබුණ ඇතැමිට මන්ද බුද්ධික වෙන උපතින්ම. පින්නතුනි බලන්න මෙන්න මේ වගේ කර්ම චක්‍රයක් මත තමයි අද අපි මේ මනුසාත්ම භාවයේ ජීවත් වෙන්නේ. ඒ නිසා අද අපි යම්කිසි විදියක මානසික ස්වභාවයක ඉන්නවා නම් පින්නතුනි ඒ මානසික ස්වභාවයම තමයි අපිට අනාගතයේ තීරණය වෙන්නේ. මරුණට පස්සේ යන තැන නෙමෙයි පින්නතුනි, ඉන්න මොහොතෙම මේ ගත කරන හැම මොහොතෙම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය කළ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරලා සම්මාදිට්ඨිය යම්කිසි කෙනෙකුට ලැබුණා නම් ලැබිච්ච ගමන් මේකනා කරන්නේ මොකද්ද? හැකිතාක් දුරට අකුසල දහමලින් මිදෙනවා. සබ්බ පාපසකරණං කියපු විදියට ලෝභය, ద్వේෂය, මෝහය හැකිතාක් කඩු වෙන විදියට යා ඉන්නවා. මොකද යා දන්නව එහෙම හිටියොත් ඒකේ අවාසිය මරණයෙන් පස්සේ නෙවෙයි ජීවත් වෙන කාලෙදිම Tamante ඒකේ පාඩුව තියෙනවා. දැන් බලන්න පින්නොතින අපි හොඳ ලස්සන ගෙදරක ඉන්නවා කියමු. හොඳ ලස්සන ගෙදරක, හොඳ ලස්සන කාමරයක, හොඳ සුවපහසු ආසනයක අපි ඇඳක නිදියගෙන ඉන්නවා කියමු. ඒ ඇඳේ නිදියගෙන ඉන්න වෙලාවකදී ඇතැම් විට යම්කිසි කෙනෙක්ගෙන අපේ හිතේ දැඩි යමනාපයක් තිබුණා කියමු. දැඩි යමනාපයක් අපට හතුරුකමක් කරපු කෙනෙක්ගෙන දැඩි යමනාපයක් අපේ තියෙනවා. ඒ දැඩි යමනාපය තියෙනකොට පින්නතුනේ අර ඉන්න ආසනේ, අර ඉන්න කාමරයේ සුවපහසු අපට දැනෙනවද? අපට දැනෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ ලස්සන කාමරයේ සුවපහසු වාසිනින වේලාවේදී අපට යමක් ගැන දැඩි ආසාවක් තියෙනවා. නොලබපු දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා. එතකොට අර ඉන්න ආසනේ අපට ලස්සන පහසුව දැනෙනවද? අපට දැනෙන්නේ නැහැ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි අපි ලස්සන ශරීරයක් දරාගෙන හිටියත් කොච්චර ලස්සන රූප සම්පන්නිය තමන්ට බාහිරින් තිබුණත් තමන්ගේ හිත ලෝභයෙන්, ද්වේෂයෙන් කිලුට වෙලා නම්, අපිරිසුදු වෙලා නම්, ඊර්ෂ්‍යාවෙන් අපිරිසුදු වෙලා නම් පින්නතුනි අපට ඒ සම්පත්තවල සුවය දැනෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ යන නිරය හෝ දුගතිය නෙවෙයි මේ ඉන්න ලෝකෙදිම පින්නතුනි අපේ සතුට අපරාහිම වෙනවා. ඒ නිසා මූලික දේ තමයි හැකිතාක් දුරට තමන්ට ලෝකේ වටිනාම දේ තමයි තමන්ගේ හිත. අන්න ඒ හිතට අකුසල් සිතිරු නොවන විදියට හැකිතාක් දුරට හිත තමන් ආරක්ෂා කරන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. මේ සම්මාදීට ලැබිච්ච ගමන් කරන පළවෙනි ලක්ෂණය තමයි ඒක. ඒ වගේම ලක්ෂණය තමයි පින්නතුනි දෙවෙනි කාරණය කුසල සුප සම්බදා කියන කාරණය. හැකිතාක් දුරට යාපින් දහම් කරනවා. එයාට සම්මාදීටි තුලින් අවබෝධය ලැබෙනවා තමන් මේ සතර හුඟක් ආත්ම භව ලාභ කෙනෙක්. මේ ආත්ම භව විතරක් නෙවෙයි. සම්මාදීටි නැති කෙනෙකුට තමන්ගේ මුළු ලෝකෙම තමන්ගේ ගෙදර විතරයි. තමන්ගේ දරුවෝ ටිකේ සාර්ථකත්වය, තමන්ගේ ඥාතීන්ගේ සාර්ථකත්වය විතරයි ඔහු කල්පනා කරන්නේ. නමුත් පින්නතුනි සම්මාදීටි ලැබෙනකොට මෙයාට පේනවා මේ ගෙදරයි විතරක් නෙවෙයි, මේ අල්ලපු ගෙවල් වලින් අසල් ඇසියෝ මේ ඔක්කොම ඉස්සෙල්ලා ආත්ම භවවල මව දෙමාපිය වෙලා දරුවෝ වෙච්චයි කියලා යාට පේන ගන්නවා. ඒ නිසා තමන්ගේ ගෙදර ඉන්න දරුවෝ ඇතැමිට ආත්ම භව හතරක පහක තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අසල් වැසි දරුවෙක් ඇතැමිට ආත්ම භව 25ක විතර තමන්ගේ දරුවොත් තමයි දරුවෙක් ඇතැමිට අල්ලපු ගෙදර ඉන්නේ. පින්නතුනි මේ සම්මාදයට එනකොට තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය සඳහා තමන් යම්කිසි කැපවීමක් කරනවද? අන්න ඒ වගේම මානසිකත්වයකින් අසල්ැසි දරුවන් ගැන, අසල්ැසි මිනිසුන් ගැන තමන් හිතනවා. පින්නතුනි මෙහෙම හිතනකොටම අර හිතේ තියෙන සීමා වෙච්ච ගතිය මගේ දරුවා ටික විතරයි දිනු වෙන්න ඕන, මගේ ඥාතීන් විතරයි දිනු වෙන්න ඕන කියන හැඟීම එයාගෙන් වෙන් වෙලා යනවා. පින්නතුනි තමන්ගේ ගෙදර මල් ගහක් බලන්න. ගෙදර තමන් හිටවපු ලස්සන මල්ගහක මල්ගහේ ලස්සන දකිනකොට තමන්ට කොච්චර සතුටක්දනේ. හැබැයි බලන්න පින්නතුනි, ඒ මල්ගහ අස්සෙම තමන්ට පේනවා අල්ලපු ගෙදර මල්ගහකුත් පේනවා. ඒ අල්ලපු ගෙදර මල්ගහ පේනකොට අර තමන්ගේ මල්ගහ තමන්ගේ ගෙදර මල්ගහ වගේ සතුටක් දැනෙනවද? පොඩි වෙනසක් තියෙනවනේ. එච්චරම සතුටක් එන්නේ නැහැ. නමුත් පින්නතුනි, මේ දෙකම අතරින් මේ එකම මල්ගස් ටික කියලා දකින්න අදහසක් තමන්ට ආවොතින් පින්නතුනි, තමන්ගේ ගෙදර මල්ගහෙදි සතුට වෙන වගේම අසල්ලාසි ගෙදර මල්ගහ විතරක් නෙමෙයි, පාරේ යනකොට දෙපැත්තේ මේ තමන්ගේම ගෙදර මල්වත් මල් වගේ දැකලා පින්නතුනි අපට සතුටටපත් වෙන්න පුළුවන්. මේ සීමාව අපි ඉක්මවල ගියාට පස්සේ අපේ හිතේ කොච්චර සැහැල්ලුවක් ඇති වෙනවද පින්නතුනි? මෙන්න මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෙන්න මේක තමයි දැඩි පුළුල් දැක්මකින් ලෝකෙ දෙස බලනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ තමයි පින්නතුනි අපට මෙහෙම බලන්න අනුශාසනා කළේ. මෙහෙම බලන්න පින්නතුනි අපේ හිතේ තියෙන මානසික පීඩා අඩු වෙනවා. ඒ වගේම අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී කේන්ති යන ගතිය, අනිත්‍යගේ වරදකදී යාට දඬුවම් පමනුලෝ යා නැති කරන්න ඕනේ කියන හැඟීම කොච්චර දුරට අපේ හිතේ අඩු වෙනවද? මෙන්න මේ විදිහට පින්නතුනි දකිනකොට තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයේ සඳහා කැපවීමක් කරනවද? ඒ වගේම අසල්ලාසි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යහපත ලෝකෙ වෙනුවෙන් කරනවා. කරන්න පින්නතුනි මේ කියන්නේ සංසය අපට හිතෙනවා මරණයෙන් මත්තේ ලැබෙන එකක් කියලා. නමුත් පින්නතුනි මරණයෙන් පස්සේ ලැබෙන අනිසංසයක් විතරක් නෙවෙයි. තමන් මේ ආත්ම භාවයේ තමන්ගේ දරුවන්ට වගේම අනිත්‍ය වෙනුවෙන් කැප වෙනවා නම් යහපතක් කරනවා නම් මේ තුලින් පින්නතුනි තමන්ගේ කුසල කර්ම ශක්තිය, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ප්‍රබල වෙනවා. මේ ආධ්‍යාත්මික ශක්තිය, මේ කුසල කර්ම ශක්තිය ප්‍රබල වෙනකොට පින්නතුනි අතීත අකුසල් විදියට අපට එන්න තියෙනවා නම් කර්ම ඒව හුඟක් යටපත් වෙනවා. ඒව හුඟක් වැළකෙනවා. ලෙඩ දුක් හැටියට එන්න තියෙනවා නම්, සොර සතුරන් හැටියට එන්න තියෙනවා නම්, තමන්ගේ ඥාතීන්ට පාඩු වෙන දේවල් වගේ තියෙනවා නම් ඒව හුඟක් අඩු වෙනවා. අනිත්‍ය වෙනුනොත් මෙන්න මේ කැපවීම අපි කරනවා නම් පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා යම් තාක් දුරට තමන් පරිත්‍යාග සීලය වෙන්න දන් දෙන අදහසින් නම් තමන් ඉන්නේ. නිතරම තමන් මෛත්‍රී සහගතව අනිත්‍යයට මෙත් වඩන්න, සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් අනිතරම ඉන්නේ. මෙන්න මෙහෙම හිතිය ප්‍රමාණයට පින්නතුනි, ඒ වගේම තමන් කර්මඵල විශ්වාසී අදහන මට්ටමේ නම් ඉන්නේ. මේ තාක් හිතිය ප්‍රමාණයට පින්නතුනි අපේ හිතට අනිත්‍යගේ අඩුපාඩුකම්, අනිත්‍යගේ අමනාපකම්, යමක් කෙරෙහි දැඩි ආශාව කියන කාරණා හිතට එන ගතිය පින්නතුනි එන්නම අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියලා කියන්නේ පින්නතුනි අපේ හිතට දුක් පීඩා එන ගතිය අඩු වෙනවා. මෙන්න මේකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ තියෙන ගති ලක්ෂණ යම් කෙනෙකුට දිනු කරගන්න පුළුවන් නම් එයාට දෙවියෙක් වගේ ඉන්නට පුළුවන්. කොමද්ද පින්නතුනි දෙවි කෙනෙක් වෙන්න සක්‍ර දේවේන්ද්‍රය වෙන්න කරන පින්කම් මොනවද? සක්‍ර දේවේන්ද්‍රය වෙන්න කරන පින්කම් තියෙනවා. මාතා පෙත්ති බරං ජන්තුම් කුලේ ජෙට්ටා පචායිනං සන්නං සකිල සම්බා සම්කේසුනේ යප්පහයිනං මච්චේර විනේ යුත්තං සච්චං පෝදා බිබුන්නරං කියලා කියනවා. නිතර මව්පියන්ට සලකනවා නම්, ඒ වගේම තමන්ගේ වැඩිහිටියන්ට උපස්ථාන කරනවා නම්, ඒ වගේම ප්‍රිය වචන කතා කරනවා නම් සන්නං සකිල සම්බාසං පේසුනේ යප්පහයිනං පිසුණු වචන කේලම් කීම නොකියනවා නම් මච්චේර විනේ යුත්තං මස්රු මල දුරු කරනවා නම් නිතර යමක් පරිත්‍යාග කරන්න සූදානම් ඉන්නන් ඉන්නේ. සච්ඡං නිතර සත්‍ය වචන කතා කරනවා නම් කෝදා බිබුන්නරං ක්‍රෝධය නැති කරන නිතර මෛත්‍රිය සහගතව නම් ඉන්නේ. මව්පියන්ට සලකනවා නම්, වැඩිහිටියන්ට උපස්ථාන කරනවා නම්, ප්‍රිය වචන කතා කරනවා නම්, ඒ වගේම කේලම් නොකියනවා නම්, සත්‍ය වචන කතා කරනවා නම්, පරිත්‍යාගශීලී නම්, ඒ වගේම නිතර මෛත්‍රී සහගත නම්, මෙන්න මේ ලක්ෂණ පින්නතුනි දෙවියන්ගේ ළඟ තියෙන ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ තමන්ගේ ළඟ තියෙනවා නම් තමන් ඉන්නේ පින්නතුනි දෙවියෙකුගේ මානසිකත්වයේ ඉන්නේ. නිතරම මෙන්න මේ ගතිගුණත් එක තමන් ඉන්නවා කියලා කියන තැමෙට තමන්ගේ ශරීරයේ මිනිස්සෙක් වශයෙන් තමන්ගේ ශරීරයටන දුක් පීඩා ටිකේ වේදනාව තමන්ට දැනෙන්නේ. මොකද පින්නතුනි තමන් මානසිකව සතුටෙන් ඉන්නේ, දෙවියෙක්ගේ මානසිකත්වයක ඉන්නේ. පින්නතුනි බොහෝ විට අපේ ශාරීරික යමක් දුකක් විඳිනවා නම්, පීඩාවක් විඳිනවා නම් මේක පින්නතුනි අපි විඳින්නේ මානසිකවයි. දැන් අපි බලන්න පින්නතුනි හුඟක් නිරෝගී වෙන අවස්ථාවේ, ශාරීරිය හොඳට පහසුවෙන් තියෙන අවස්ථාවේ, නිරෝගීව තියෙන අවස්ථාවේ අපි නිතරම හිතනවලු දැන් මම නිරෝගී වෙන්න කියන කාරණේ. හොඳට නිරෝගී වෙන්නකොට මේ අතන්ට හිතනවා දැන් මම නිරෝගීවයි මට කිසිම රෝගයක් නැහැ කියලා හිතනවද? අපිට හිතෙන්නේ නැහනේ. නමුත් බලන්න පිනුතුනේ ලෙඩ වුණාම තත්ත්වය මොකද්ද? ලෙඩ වෙල ලොකු අමාරුවක් අහම මොකද තත්ත්වය? නිතරම හිතෙනවා මට ලෙඩයි ලෙඩයි මෙතන අමාරුවයි අතන රිදෙනවා මෙතන රිදෙනවා කිය කින්නේ නේ. පින්නතුනි බලන්න ලෙඩවීමේ සුවවීමේ ලොකු වෙනසක් නැහැ. ඔබ සුවපත් භාවයෙන් ඉන්න නිරෝගී ඉන්න වෙලාවේදී ඔබ හිතනකොට විතරයි නිරෝගී කියන සුව එන්නේ. ඒ වගේමයි ලෙඩ වෙච්ච වෙලාවේදී කොයිතරම් දැඩි වේදනාවකින් හිටියත් ඔබට ඒ වේදනාව එන්නේ ලෙඩේ ගැන හිතුවොත් විතරයි. එතකොට පින්නතුනි කායිකව වේදනාවක් එන්නේ නැත්නම් එනවා. කායික වෙන 5%කටත් වඩා ඉතාම අඩු ගානක්. 95%කටත් වඩා අපි මේ කායික වේදනාව ගන්නෙ මානසිකව. ඒ නිසා පින්නතුනි මානසිකව ඉහළ මට්ටමක ඉහළම කුසලයක අපට නිතරම ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අපට කායික වේදනාවටකින් අපට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ මාර්ගයේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. පින්නතුනි මෙන්න මේ කුසලයේ ඉහළ මට්ටමට දිනු කරගෙන දෙවියන්ගේ මට්ටමටත් ඇවිල්ලා ඊටත් වඩා ඉහළ මට්ටමට යන බුදුහාමුදුරු දේශනා කළා. බ්‍රහ්මයේ මට්ටමටත් හිත දිනු කරන්න පුළුවන්. නිතර මෛත්‍රී භාවනා කරනවා නම් මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා කියලා සතර බ්‍රහ්ම විහරණයක් ගැන සඳහන් වෙනවා. මෙන්න මේ සිතුවිලි පින්නතුනි නිතරම වඩන්න පුළුවන් නම් එයා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන එයා බ්‍රහ්මයක් වගේ ඉන්නේ. ඒකෙන් කියන්නේ යා මේ දිනදා කටයුතු කරන්නේ කියලා. ඇතැම් විට වාහනේ පදවන ගමන්, ඇතැම් විට රැකියා ආරක්ෂා කරන ගමන්, දරුවන්ගේ වැඩ ටික කරන ගමන්, ගේ දොර උයන පිහින ගමන් මේ මානසිකත්වයේ තමයි යා ඉන්නේ. දැන් බලන්න පින්නතුනි සමහර කෙනෙකුට හිතෙනවා අපි මේ දරුවන් යුතුයකම් කරනවා, අපේ ගමන් බිමන් තියෙනවා, මේව දහමේ හැසිරෙන්නේ කොහොමද කියලා නේ. දරුවන් කැම් බීම උයන තියෙනවා, මේ වැඩත් එක්ක අපි කොහොමද දහමේ හැසිරෙන්නේ කියලා. බලන්න පින්නතුනි උදාහරණයක් ගන්න කැමට ගොයන වෙලාවේදී ඒ කෑම ටික තමයි මැසිමක් වගේ වෙන ගමන් කොච්චර දේවල් හිතනවද නේ? අනිත් අය බැනපු ඒවයි, රණ්ඩු සරුවල් වෙච්ච ඒවයි, රැකියා ආරක්ෂා කරනදී කරපු දේවල් ඔක්කොම සිහි කර කර තමයි මේ පින්නතුනි මේ කෑම ටික යන්නේ නේ. කෑම ටිකම යනවා මම මේ යුතුයකම කරනවා, දරුවෝ පෝෂණය කරනවා කියලා හිතෙන ඉතාම සල්ප මොහොතයි. අනිත් ඔක්කොම වෙලාවෙදි මුළු ලෝකෙමම සිහි කර කර තමයි අර කෑම ටික යන්නේ. කෑම ටික වෙන වෙලාව විතරනේ බහන වෙලාවෙත් එහෙම තමයි. ලෝකෙම දේවල් හිතියත් ඇතැම්ට සංග්‍රහ කරන්නේ කොහොමද? දැන් කැම ඇති වේද? ඒවත් හිතනෝනේ. ඒවත් හිතියෙත් තමයි ඇතැම්මිට මේ බණහන්නේ. නමුත් පින්නතුනි සම්පූර්ණයෙන්ම අපට අවධානය අපේ හිත මේත් එක යොදව ගන්න පුළුවන් නම් පින්නතුනි ඒත් එක්කයි අපේ මානසික සුවේ තියෙන්නේ. පින්නතුනි බුදුදහමෙන් කියන ප්‍රධානම දේ තමයි සතුට කියන එක. බුදුදහමේ ප්‍රධානම අනුශාසනය තමයි සතුට ලබන්නේ කොහොමද කියලා අපි කාරණය කියන එක. පින්නතුනි සතුට කියන එක අපි බොහෝ දෙනා හිතන් ඉන්නේ දැන් මේ කරන වැඩ ටික කළේ වුණාට පස්සේ සතුට තියෙන කියලා නේ. මේ දරුවා Tamanට කුඩාවට ඉන්න දරුවා දුව පුතා ලොකුණාට පස්සේ ඉස්කෝලේ ගිහලා වැඩ ටික කළේ වුණාට පස්සේ සතුට තියෙන කියලා. ඇතැම් විට මේ බණ අහලා අනිත් පැයට සංග්‍රහ කරාට පස්සේ සතුට තියෙන කියලා අපි හිතන්නේ. සංග්‍රහ කළේ වුණාට පස්සේ හිතන හෙට දවසේ කියලා, දාන දීලා වුණාට පස්සේ කියලා. පින්නතුනි අපි හැම දෙනාගේම ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ දැන් මේ කරන වැඩේ කළා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ එහෙමයි. දරුවෝ කුඩා කාලේ නම් දරුවෝ ඉක්මනටම ලොකු කරගන්න තමයි බලන්නේ. දරුවෝ බඩ ගන්න දරුවෙක් නම් ඉක්මනටම නැගිටිනකම් බලන් ඉන්නේ. නැගිටිනාට පස්සේ ඉක්මනටම බලන් ඉස්කෝලට බාර දෙනකම්. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි විවාහ කළ දෙනකම් තමයි කලබලෙන් ඉන්නේ අපි. විවාහ කළ දීර වුණාට පස්සේ දරුවෝ ළඟවත් නැහැ තමන්ගේ. තමනුත් නැති වෙලා. පින්නතුනි හොඳට මතක තියාගන්න අපි හිතනවා නම් යමක් කළා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. අපි හිතනවා නම් යමක් කළා ඉවරුනාට පස්සේ ඒ වැඩේ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. අපි හැමදාම සතුට විඳින අය නෙවෙයි, සතුට සොයන අය. යම් කිසි කෙනෙකුට නම් කෙනෙකුට හිතෙනවා නම් දැන් මේ කරන වැඩේ කළා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. අපි සතුට විඳින අයද සතුට හොයන අයද? අපි සතුට හොයන අය පින්නතුනි සතුට විඳින අය නෙවෙයි. අපි සතුට විඳින අය බවට පත් වෙන්නේ මේ වර්තමාන මොහොතේ අපි ජීවත් වීමට හුරු නොවෙමින්. වර්තමාන මොහොතේ ජීවත් වෙන හුරු වෙන්නේ කොහොමද? මේ කරන වැඩේ පින්නතුනි සම්පූර්ණ අවධානයෙන් මේ කරන වැඩේටම අවධානය යොමු කළා කටයුත්ත කිරීම. ඒ අතරේ අපිට යමක් ගැන හිතෙන්න පුළුවන්. දැන් හෙට වැඩේ කරන ගැන හිතෙන්න පුළුවන්. හිතන කොටත් තමම දැනගන්නට ඕන දැන් මේ හිතෙන්නේ හෙට වැඩේ ගැනයි කියලා. නැත්තම් වර්තමානයේ තමන්ට අහිමි වෙලා. ඒ නිසා තමන් සතුටෙන් කොච්චර දුරට ඉන්නවාද කියන එක තීරණය වන්නේ තමන් වර්තමානයේ මේ මොහොතේ කරන වැඩේ කොයිතරම් අවධානයෙන්, කොයිතරම් ඕනෑකමින්, කොයිතරම් සිහියෙන් කරනවාද කියන කාරණේ මත. පින්වතුනි බුදුහාමුදුරුවෝ අපට සතුට ඇති කරන ක්‍රමය නිවැරදි ලෙසම දේශනා කළා. බුදුහාමුදුරුවෝ සතුට ලබන ක්‍රම විතරක් නෙවෙයි පින්වතුනි. සතුට ලැබෙන ක්‍රමයේ දේශනා කළේ දුක නොලැබෙන විදියට, දුකටපත් නොවන විදියට ජීවත් වෙන ක්‍රමය උන්වහන්සේ දේශනා කළා. පින්වතුනි මෙන්න මේක ඇහුවොත් තමයි අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ. දැන් මෙතේ කියපෝ කාරණා ටික ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. හැබැයි මෙතන ඉඳන් කියන කාරණා ටික වැදගත් පින්නතුනේ. සම්පූර්ණම අවධානයෙන් අහන්නට ඕන. ඔබ කොයිතරම් දුරට බුදුහාඳුරන්ගේ දහම අහලා තියෙනවද? ඔබ කොයිතරම් දුරට බුදුහාඳුරන්ගේ දහමෙන් ප්‍රයෝජන ගත්තද? ඔබ ඇත්තටම බෞද්ධයෙක්ද? ඒ වගේම ඔබ ඇත්තටම බුදුහාඳුර කෙනෙක් ලෝකයේ පහළ වෙලාද කියලා දැනගන්නේ මෙන්න මේ කාරණේ දැනගත්තොත්. එතකන් ඔබ බෞද්ධෙක් වෙන්නේ නැහැ. උපැන්න සාතිගේ ආගම බුද්ධාගම කියලා තියෙන පුළුවන්. අම්මා තාත්තා බෞද්ධ වෙන්න පුළුවන්. ගෙදර බුදු පිළිමකුත් තියෙන පුළුවන්. නමුත් වෙනතුනි බෞද්ධ වෙන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් වෙන්න නම් මෙන්න මේ සම්මා දිට්ඨියේ දෙවෙනි පියවර අපි දැනගන්නට ඕන. මේක දැනගත්තොත් වෙනතුනි අද අපේ ජීවිතයේ තියෙන වටිනාකම සිය ගුණයකටත් වඩා ඉහළ යනවා. මේක පිළිපැද්දොත් සම්පූර්ණ මේත් එක්ක අපි ජීවත් වෙන හුරුණුවතින් අපේ තියෙන වටිනාකම දහස් ගුණයකටත් වඩා වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන් වැඩි කරගන්න පිණිසුනේ සාමාන්‍ය අධ්‍යාපන ලැබුවට විතරක්, තමන්ගේ යාන වාහන දිනු කරගත්තට විතරක්, තමන්ගේ මාසික වැටුප වැඩි කරගත්තට විතරක් තමන්ගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. තමන්ගේ වටිනාකම ලැබෙන්නේ තමන් කොයිතරම් දුරට බාහිරින් තමන්ට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, සුවඳක් මේ දේවල් බාහිර අරමුණක් එද්දී කොයිතරම් දුරට තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවෙනවද? බාහිර කෙනෙකුට ඔබේ සිතේ තියෙන සතුට සොරා ගන්න බැරිද, පැහැර ගන්න බැරිද? ඔබේ සිතේ තියෙන සංසුම් බව බාහිර රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, ගන්ධයක් වෙනස් කළා, ඒකෙන් ඔබේ හිතට පීඩාවක් ඇති කරන්න කොයිතරම් දුරට බැරිද කියන කාරණේ මතයි දක්ෂතාවය තීරණය වෙන්නේ. බුද්ධිමත් භාවය තීරණය වෙන්නේ. ඒකට උපාධිය තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉහළ රැකියාවක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. පින්තුනි, අපි ජීවිතයේ යම්කිසි අත්දැකීමක් ලැබලා තියෙනවා නම් මොනවද අපි ජීවිතයේ ලැබපු දේවල්? අපි දූ දරුවෝ ලැබලා තියෙනවා, ගේ දොර ලැබලා තියෙනවා, යාන වාහන ලැබලා තියෙනවා, අධ්‍යාපනය ලැබලා තියෙනවා, ග්‍රීන් කාඩ් එක ලැබලා තියෙන්නේ, සිටිසන්ෂිප් එක ලැබලා ඇති, දරුවෝ ලැබලා ඇති, නොයෙක් දේවල් ලැබලා තියෙනවනේ, කනකර ආභරණ ලැබලා තියෙනවනේ, කීර්ති ප්‍රශංසා ලැබලා තියෙනවා. මේ මොනව ලැබුවත් පිනුත්‍රි අපි කුමක් හරහාද මේ දේවල් ලැබලා තියෙන්නේ? ජීවිතේ යම් තාක් අත්දැකීමක් තියෙනවා නම් ඒක ලැබුවේ අපි ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රසයක් විඳලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, ශරීරයට පහසක් ලැබලා, හිතට අරමුණක් ඇවිල්ලා. දැන් බලන්න තමන්ගේ වාහනය ගන්න. වාහනේ තමන් දැක්කා. වාහනේ අල්ලන්නේ නැති. වාහනේ ස්පර්ශ වෙන්නේ නැති. වාහනේ ගමන් බිම යනවා. මේක තමයි වාහනය කියලා කියන්නේ. දරුවා බලන්න. දරුවගේ රූපේ හැන් දැකලා තියෙනවා. දරුවා අල්ලලා තියෙනවා. දරුවා අඬනකොට, හිනා වෙනකොට අහලා තියෙනවා. දරුවාගේ යම්කිසි සුවඳක් විඳලා තියෙනවා. පින්නොතනේ මෙන්න මේ ඉන්ද්‍රියන් හයෙන් ගන්න එක තමයි ලෝකය කියලා කියන්නේ. මේන් බැහැර ලෝකයක් නැහැ. ඒ නිසා ජීවිතේ යම් තාක් දේවල් ලැබලා තියෙනවා නම් දරුවෝ කියලා, ඥාතීන් කියලා, දේපල කියලා, උගත්කම් කියලා, නම්බුනාම කියලා, මිල මුදල් කියලා, කනකර ආභරණ කියලා මොනවා හරි දෙයක් ජීවිතේ ලැබලා තියෙනවා නම් ඒ ලැබපු දේ ලක්ෂණය මොකද්ද? එක්ක ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රසයක් විඳලා, ශරීරයෙන් පහසක් විඳලා, හිතට අරමුණක් ඇවිල්ලා. මේන් බහැර ලෝකයක් අපේ නැහැ. මේන් බහැර ලෝකයක් තියෙයි කියලා කියනවනම් ඒක වචන මාත්‍රයක් විතරයි කියලා බුදුහාමර දේශනා කරනවා. හොඳයි පින්නතුනි දැන් බලන්න මේ ලබන අත්දැකීමේ ස්වභාවය මොකද්ද කියලා. ඇහැට රූපයක් දකිනවා නම් දැන් අපි කියමු මේ වීදුරුව කියලා. මේ වීදුරුව කියලා රූපයක් ඇහැට දකිනවා නම් මේකේ ස්වභාවය මොකද්ද? මේ ඇහෙන් රූපය දැකලා මේක දැක්ක ගමන් අපට කවුරු හරි කෙනෙක් ගැන මතක් වෙනවා දැන් මිට. අපේ ගෙදර වෙන ගෙදරක් මතක් වෙනවා. ඒ ගෙදර මතක් වෙනකොට මේ දැකපු රූපෙට මොකද වෙන්නේ? මේක තියෙනවද? මේක නැහැ. එතකොට මේ ඇහෙන් රූපය දකිනකොටම දැන් මිට අපට යම්කිසි සුවඳක් දැනෙනවා ගෙදර කෑමක් වෙනවා. නාසයට එනවා. එතකොට අපට මේ ඇහෙන් දකින රූපය ආස්වාදය අධ්‍යක්ීම නැහැ. එනිසා නිතරම එක අරමුණකින් ඊළඟ අරමුණකට හිත යන ගතිය තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. ඒ අරමුණෙන් අරමුණට හිත යනවා විතරක් නෙවෙයි. ඇහෙන් පේනවා නම් ඇහෙන් පේන වර්ණ මාත්‍රය විතරයි. අල්ලනකොට යමක් දැනෙන්නේ මේ අතින් දැනෙන ස්පර්ශය විතරයි. ඒ වගේම මේක හරහා යම්කි ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය කියලා කියන්නේ එකට කනට දැනෙන දෙයක් විතරයි. ඒ ශබ්දය මේ නිකුත් වෙච්ච ශබ්දය මේ වීදුරට ආයිදද? මේකෙන් ආපු ශබ්දය මේ වීදුරට ආයිදද? මේ ඇඟිලට ආයිදද? මේ කනට ආයිදද? මේ තුනටම ආයිද නැහැ. හැබැයි මේ හේතු එකක්වත් නැතුව මේ ශබ්දය මෙතන හටගන්නෙත් නැහැ. පින්නතුනි මේ ශබ්දේ සිද්ධාන්තය තමයි දරුවේ කඩනකොට, දරුවේ කතා කරනකොට, යම් කෙනෙක් තමා ගැන හොඳ කියනකොට, ගුණකතන කියනකොට, බනිනකොට ඒ ශබ්දේ ස්වභාවයත් මේකයි. පුද්ගලයේ කරහා ශබ්දයක් ආවට පුද්ගලයා නිසා ශබ්ද ඇතුණාට ඒ ශබ්දය පුද්ගලයට අයිතිත් නැහැ, තමන්ගේ කනට අයිතිත් නැහැ. නමුත් මේ හේතු ටික නිසා මේ අවස්ථාවේදී ශබ්දයක් කනට එනවා. ඒ වගේම ඇහැට පේන රූපයත් එහෙමයි. රූපය පේනවා නම් රූපේ පෙනීම මාත්‍රය විතරයි. ඒ කණිත් එකට බඳින්න බෑ. නමුත් අපේ තියෙන නොදෙනීම නිසා යම් කෙනෙක් බැන්නොතින් අහවලයාමට බැන්නේ, අහවල් රූපය තියෙන කෙනා බැන්නේ, අහවල් සූසුකන් තියෙන කෙනා බැන්නේ, අහවල් නම තියෙන කෙනා බැන්නේ කියලා අපි ඔක්කොම ටික ඒක නාට එකතු කරනවා. එකාතකින් ඒක නාට එක පවරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇහිච්ච ශබ්දයේ දිගට මේක විදියට තියෙ කියලා අපි හිතනවා. කවුරු හරි කෙනෙක් බැන්න නම් ඒ කෙනා බැන්නේ එකවරක් විතරයි. හැබැයි අවුරුදු ගානකට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි කිමු දැන් මෙතන ඉන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් බැන්නනේ. ඒ බැනපු කෙනෙක් අවුරුදු ගානකට පස්සේ අපට හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැත්නම් අපිට මේ වගේ ගෙදරක ඉන්නකොට අල්ලපු කාමරෙකින්ද කෙනෙක් කතා කරනවා. කතා කරපුවම මොකද වෙන්නේ? කටහඬ විතරයි හෙන්නේ නේ. අර සිද්ධිය ඔක්කොම මතක් වෙනවා. අර බැනපු සිද්ධිය. අර එදා බැනපු කෙනා තමයි ඔය දැන් අල්ලපු කාමරේ ඉන්නේ කියලා රූපේ දකින්නත් කලින් අර ශබ්ද මේ රූපෙට ගියා. පින්නතුනි අර බැනපු කෙනාට දැන් එක මතකවත් නැහැ. සම්පූර්ණ මතකියාගේ අයින් වෙලා තියෙන එක. නමුත් අපේ තියෙන නොදැනීම නිසා යම් කිසි රූපයක් ආවතින් පින්නතුනි, ශබ්දයක් ආවතින් අපි සම්පූර්ණ මේ පුද්ගලයට හෝ දෙයට හෝ පවරන එක. නමුත් පින්නතුනි පවරන තරම් දෙයක් මේ අතරිත තුල නැහැ. මේක ඉතාම ක්ෂණිකව මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත්තොතින් අපි දකිනවා හැම මොහොතෙම මෙන්න මේ හේතු ටිකක් නිසා කිසියම් අත්දැකීමක් ඇති වෙනවා. අපි මේක උදාහරණයක් ගමු. වතුර බේසමක් තියෙනවා කියමු. වතුර බේසමක් තියෙනකොට අපි ඒ වතුර බේසමට එපිල බලන මේ දැස. එතකොට වතුර බේසමට එබිලා බලනකොට අපට වතුර බේසමේ රූපයක් පේනවා. වතුර බේසම අපට අපේ මුහුණ පේනවා. ඒ පේන මුහුණේ පින්නතුනේ ගඳ සුවඳක් තියෙනවද? ඒ පේන රූපය පුළුවන් අපට අල්ලන්න? ඒ පේන රූපයේ ශබ්දයක් තියෙනවද? ඒ පේන රූපයේ ශබ්දයක්වත්, ඒ පේන රූපයේ ගඳ සුවඳක්වත්, ඒ පේන රූපය අල්ලන්නවත් අපට පුළුවන් කමක් නැහැ. ඒ රූපය පේන්නේ මොකට විතරද? ඒ රූපය පේන්නේ ඇහැට විතරයි. ඒ වතුර බේසමේ අපට පේන රූපේහි රූපය පේන්නේ ඇහැට විතරයි. අන්න ඒ වගේම පින්නතුනි මේ දැන් අපේ ඇහැට මේ රූපයක් පේනවා නම් ඒ පෙනීම ඇහැට විතරයි. අල්ලන ගියෝතින් අහුවෙන්නේ අර වතුර බේසම අල්ලන ගියාට පස්සේ වතුර ටික අල්ලනවා වගේ රූපය අල්ලන්න කියලා වතුර බේසමට අත දැම්මොත් මොකද අහුවෙන්නේ? රූපයද? වතුර ටික අහුවෙන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ මේ ලස්සන රූපයක් කියලා මෙහෙම ලස්සන කියලා අල්ලන්න ගියෝතින් අහුවෙන්නේ සතර මහා භූත රූපෙන් හැදිච්ච මෙන්න මේ රූපය අහුවෙන්නේ. පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපට තේරුම් ගත්තොතින් මෙන්න මේක තමයි පින්නතුනි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොතින් පින්නතුනි අපි දන්නවා යමක් ගැන අපට ඇහෙනවනම් රූපයක් පේනවනම් ඒක ඒ ඉන්ද්‍රියට විතරක්. ඇහැට රූපයක් පේනවනම් ඒක ඇහැට විතරක් සම්බන්ධ එකක්. කනට ශබ්දයක් ඇහෙනවනම් ඒක කනට විතරයි. අපි වෙන් වෙන්ව රූප ටික හඳුනා ගන්න දක්ෂ වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ ලෝකේ අත්හැරලා යනවා කියලා. ඒකෙන් කියන්නේ දැන් කියන රැකියාව නොකරනවා කියලා. ඒකෙන් කියන්නේ දැන් කරන උපාධිය විශ්වවිද්‍යාලය ගණන් ගන්න එක නොකර ඉන්නවා කියලා. ඒ සම්මුති සත්‍යෙහි දේවල් ටිකක් අපි කරන ගමන් මෙන්න මේ යථාර්ථයට අපි ටිකෙන් ටික හිත තියන උත්සාහ කරනවා. මේක හිත තියව නම් පින්නතුනි අපි හරියට දකිනවා නම් මේ පේන රූපය මේ මොහොතේ හට ගන්න අත්දැකීමක් කියලා. අර වතුර බේසමේ රූපය පේනකොට ඒ මොහොතේ වතුරට පාත් වෙනවත් එක්කම පෙනිච්ච රූපයක් තමයි වතුර බේසමේ පේන්නේ. ඒ පේන අත්දැකීම ඒ පේන වතුර පේන රූපයේ වයසට යනවද? ඒ පේන රූපය ලෙඩ වෙනවද? ඒ පේන රූපේ මරණයටපත් වෙනවද? පින්නතුනි මේ මොහොතකටවත් ඒට කයිති නැහැ. පින්නතුනි රහත් භාවයට පත් වුණාට පස්සේ ලෙඩවීම ඉක්මවල ගියා, මහලු වීම ඉක්මවල ගියා, මරණය ඉක්මවල ගියා කියන්නේ මේකයි පින්නතුනි. එදාට තමන්ගේ දරුවා වයස යන විදිය පේනවා. නමුත් වයසට යන දරුවාගේ ස්වභාවය මොකද්ද කියලා දන්නවා. දරුවා වයසට යනවා කියලා හිතෙන්නේ නැහැ. මෙන්න මේ අධ්‍යක්ීමක ස්වභාවය මේ ක්‍රියාවලියක් විතරයි මෙයා දකින්නේ. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන අධ්‍යක්ීමක් කියන එක එයා දන්නවා. ඒ අධ්‍යක්ීම තුල ජීවත් වෙන කෙනා පින්නතුනි වයසට යන්නේ නැහැ. ඒ අධ්‍යක්ීම තුල ජීවත් වෙන කෙනා මහලු වෙන්නේ නැහැ. ඒ අධ්‍යක්ීම තුල ජීවත් වෙන කෙනා මරණයටපත් වෙන්නේ නැහැ. මරණය, මහලු වීම, ලෙඩවීම අයික්මවල තියෙනවා. ඒකෙන් කියන්නේ මේ ශරීරය මහලු වෙන්නේ නැහැ කියලා. ශරීරය මහලු වෙනවා. පින්නතුනි ශරීරය කොච්චර මහලු වුණත් ඇත්තෙම අපි මහලු වෙලා තියෙන ශරීරයෙන්ද? අපි මහලු වෙලා තියෙන පින්නතුනි හිතෙන්. හිත කවදාවත් මහලු වෙන්නේ නැහැ. අපේ ශරීරයේ වයස ගන්න පුළුවන්. නමුත් අපේ හිත කියන එක අපට මහලු භාවින් ඉක්මවන්න පුළුවන්. දැන් අපට මහලු වුණා කියලා හිතෙන්නේ පින්නතුනි තමන්ගේ වයස ගැන හිතනවනන්නේ. තමන්ගේ ශරීරයේ කණ්ණාඩි ළඟට ගිහපු වෙලාවේ තමයි වයසට ගිහිලා කියලා හිතෙන්නේ. නැති වෙලාවට වයසට ගියා කියලා දැනෙන්නේ නැහැ. ඒකත් පින්නතුනි සිතන සිතුවිලි මාත්‍රයක් විතරයි. මෙන්න මේ ස්වභාවය අපට ඉක්මවන්න පුළුවන් නම් පින්නතුනි එදාට තමයි අපි අනිත්‍යතාවයේ තේරුම් ගත්තා වෙන්නේ. එදාට තමයි අපි සැබෑ ලෙසම මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනා බවට පත් වෙන්නේ. මෙන්න මේ අතරේ අවබෝධ කරගන්න නම් එයා දන්නවා මේක එක විටම ඇති කරගන්න පුළුවන් දර්ශනයක් නෙවෙයි. මේක මුලින් බණහන්නට ඕන, අහල මුලින්ම දැනුමැති කරගන්නට ඕන. ඊට පස්සේ මේ දැනුම ස්ථාවර කරගන්න නම් බෑ. හිත නිතරම විසිරිලා නම් තියෙන්නේ බෑ. හිත දකින දකින අරමුණු කරා යනවා නම් කඩට එනෙන එක කියනවා නම් මේක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා යා මොකද කරන්නේ? යා ටිකෙන් ටික සිල්වත් වෙලා තමන්ගේ හිතේ කාරමුණක තැම්පත් කරන ගතියට පත් වෙනවා. අනිත් පැය කෑමර ගහද්දී තමන් ගැන හිතන ස්වභාවයට පත් වෙනවා. දැන් පින්නතුනි අපේ සතුට තියෙන්නේ බාහිර පුද්ගලයන් මත. දැන් අපි බාහිර මත යැපිලා ඉන්නේ. දැන් පුළුවන් බාහිර කෙනෙකුට අපි දුකටපත් කරන්න. දැන් පුළුවන් බාහිර කෙනෙකුට අපි සතුටටපත් කරන්න. එතකම් පින්නතුනි අපි නිදහස් වෙලා නැහැ. බාහිර කෙනෙකුට සැබෑ ලෙසම පුළුවන් කමක් නැහැ පින්නතුනි අපි දුකටපත් කරනවා සතුටටපත් කරනවා. සම්පූර්ණම අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපේ මානසික දියුණුව මත. ඒ නිසා බාහිර රූපයෙන් කරන්නේ වර්ණ මාත්‍රයක් විතරයි අපිට ගෙන්නලා දෙන්නේ. ඒ වර්ණ මාත්‍රෙන් එන එක තමන්ගේ හිතේ කෙලෙස් ටිකෙන් තමයි ඒක හොඳ අරමුණක්ද නරක අරමුණක්ද කියලා තමන් තේරුම් ගන්නෙ. පින්නතුනි හිත සම්පූර්ණයම තමන් පාලනය කරගත්තු දවසට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයාට බාහිර ලස්සන රූපයක් දැස බලලා ලස්සන විදියට මෙනෙහි කරන්න පුළුවන් නම් එයාට ඒක ලස්සන විදියට මෙනෙහි කරන්න පුළුවන්. බාහිර ඊටාම අසුබ රූපයක් දැස බලලා අසුබ නොවේ ඒක ප්‍රිය සුබ දෙයක් කියලා සුබ දේ මෙනෙහි කරන්න පුළුවන්. පින්නතුනි දැන් අපි ඉන්න මොහොතෙන් අපේ සතුට තියෙන බාහිර ටික ලස්සනට තිබෙතින් විතරයි. බාහිර දකින පුද්ගල හොඳට ලස්සනට ඉන්න ඕන, මූණ හොදලා ඉන්න ඕන, කුයර දාලා ඉන්න ඕන, හොඳට ඇඳලා ඉන්න ඕන. පොඩ්ඩක් හරි එහෙම වුණා තින්. කොණ්ඩේ පොඩ්ඩක් කවුළුනවා තින්, නාහේ මොන හරි තිබුණා තින්, ඔන්නේ තින් සතුට නැති වෙනවා අපේ. පින්නතුනි අපි හරියට හිත පාලනය කරගත්තු දවසට ලස්සන රූපේ ලස්සන දකින්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඕනෑම අපිරිසුදුයක් එයාට සුබ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි රහතන් වහන්සේලා පින්තුනේ පින්ඩපාති යනකොට සමහර වෙලාවේදී රහතන් වහන්සේලගේ පාත්‍රෙට පින්ඩපාති බෙදනවා. එතැන්ට ලාදුරු රෝගින් දාන බෙදනවා. ලාදුරු රෝගින් දාන බෙදනකොට කොහොමද එතැන්ට මේ ඇඟිලි පුරුක් ගැලවිලා වැටෙනවා පාත්‍රෙට. සාමාන්‍ය කෙනෙකුට අපිට එහෙම නොවතින් කව කාගේ හරි ඇඟිල්ලක් ගැලවිලා වැටුනොත් අපි ගන්න බත් පිඟානකට මොකද වෙන්නේ? අපි සම්පූර්ණ ඇඟිල්ලක් වොන්නේ කෙස් ගහක් තිබුණත් එතැන්ට බත් පිඟාන පිටිමයින් කරනවා අපි. පින්නතන රහතන් වහන්සේලා කොහොමද සම්පූර්ණ මරටි කයින් කළා අනිත් එක වන්දනවා. දැන් පින්නතුනේ කියනකොටත් මේ පින්නතුනේ මූණ අවුලුණානේ නේ. එතකොට පින්නතුනේ බලන්න දැන් බත් පිඟානට આવත් කොහොමද? පින්නතුනේ රහතන් වහන්සේලා කියලා කියන්නේ මෙන්න මේ බාහිර අරමුණු වලදී තමන්ගේ හිත නොසැලෙන විදියට මානසිකත්වය දියුණු කරගන්න එක. ඒ නිසා එක පැත්තකින් අපි හැකිතා කක්සලෙම දෙන්නට ඕන. හැකිතාක් දුරට දාන කියලා භාවනාදී පින්දහම් කරන්නට ඕන. අනිත්‍ය යහපත වෙනුවෙන් උපරිම කැපවීමක් අපි කරන්නට ඕන. කරන්න පින්නතුනි තමන් සීමා බන්ධන වලින් මිදලා ලෝකේ හැමදෙනාගේම යහපත වෙනුවෙන් තමන් කැප වෙන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකේ හැමදෙනාම තමන්ගේ ගෙදරම ඥාතින් වගේ බලන්න පුළුවන් මානසිකත්වයට පත් වෙනවා. හේතරක් නෙවෙයි පින්නතුනි. යම් කිසි කෙනෙකුට සිල්වත්ව තමන්ගේ මනස එක අරමුණට අරගෙන මෛත්‍රී භාවනාව ආනාපානසති භාවනාදී භාවනා කමඨහනක් උපයෝගී කරගෙන තමන්ගේ ඇසට රූපයන් දකිනකොටම මෙන්න මේ සිද්ධාන්තය වෙන්නේ ක්ෂණිකව මේ අධ්‍යක්ෂයම තුන එක එතනින්ම නිරුද්ධ වුණා. ඊළඟට කනට අරමුණක් ආවා මෙන්න මේ වගේ අරමුණු ටික නේද විටින් විට මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන අධ්‍යක්ෂයක් නේද මේ ජීවිතය කියලා කියන්නේ. අපි ගේ දොර යාන වාහන තිබ්බා කියලා කිව්වට පින්නතුනි ඇතෙන් රූපයක් දැකීම කණේ ශබ්දයක් ඇහිම මේ වර්තමාන මොහොතේ මේ අත්දැකීමක ස්වභාවය තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පින්නතුනි මෙන්න මේ අත්දැකීමත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක නා පින්නතුනි දුකෙන් නිදහස් වෙලා. ඒ විතරක් නෙවෙයි මේකේ මූලික පල්ලෙහාම මට්ටමේ ඉන්න කෙනා රූපයක් දකිනකොටම ඒ රූපය සමන් අකමැති රූපයක් නම් ඒකෙන් ද්වේෂයටපත් වෙනවා එක්ක නැත්නම් ලෝභයටපත් වෙනවා. ඒ වගේම ඒකට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ඒ වගේම අපුඤ්ඤාභි සංඛාරවල දුර්වල යම්කිසි කෙනෙක් පුඤ්ඤාභි සංඛාර ඇති කරනකොට ඇතැම් විට තමන් පින්කම් කරපු හැටි වන්දනා ගමන් ගිහිපු හැටි රුවන් ඇලි සෑවැඳපු හැටි ජයශ්‍රී මහ බෝධි වැඳපු හැටි සමට මතක් වෙනවා. හැබැයි මතක් වෙච්ච ගම මොකද්ද වෙන්නේ? ඒ සිද්ධිය තුල තමන් ජීවත් වෙනවා. ඒ අතීත අත්දැකීමට යනවා. ඒත් හැබැයි තමන් සසර තුලමයි ඉන්නේ. හැබැයි යම්කිසි කෙනෙක් පින්තුණේ දෙකම ඉක්මවලා එයා යමක් ගැන දකින්නකොටම හිතනවා නම් මේක මේ මොහොතේ හටගත් අත්දැකීමක් කියලා එයා නැවත භවයට යන්නේ නැහැ. එයා නැවත භවයට යන ගතියක් නවත්තලා තියෙනවා. පින්තුණි දැන් අපි මේ ඉන්න මොහතක අපිට කවුරු හරි බැනපු දෙයක් හරි දැඩි ද්වේෂයක් හරි එකක් සිටවිල්ලක් එක්ක අපි මිය ගියොත් මොකද වෙන්නේ? ඊට කර්ම විඳින්න පුළුවන් මට්ටම තැනක ඉපදෙනවා. ඒ වගේම අපි කරපු පින්කමක් ගැන, ගියපු වන්දනා ගමනක් ගැන, අනිත් අය කරපු උදව්වක් ගැන, වඩපු භාවනාවක් ගැන හිතුවටින් ඒ හිතනවත් එක්කම පින්නතුනි ඒ සිද්ධියට අපි යනවා හැමම. හාමුදුරු ගැන මතක් වෙනකොට මැතෙමිට හාමුදුරු කෙනෙක් ගැන දීපු දානයක් ගැන මතක් වෙනවනම් ඒ කුසලයක් එක්ක ඉන්නේ. ඒකට කියනවා පුඤ්ඤාවි සංකාර කියලා. ඒ සිද්ධියත් එක්කම නම් ඉන්නේ ඒ වෙනි සුදුසු මට්ටමක මනුස්ස ලෝකයක දිව්‍ය ලෝකයක ඉපදෙන මට්ටමක ඉන්නේ. හැබැයි පින්නතුනි මේ දෙකම සසරින ස්වභාවය. බුදුහාමුදුර අපට දේශනා කළේ මොකද්ද? මෙන්න මේ දෙකම ඉක්මවන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි අපේ සැබෑම දක්ෂතාවය කියලා කියන්නේ. මේ අරමුණ හිතනකොටම හිතනවා නම් මේක අතීතයේ තිබුණු දෙයක් නෙවෙයි මේ මොහොතේම හටගත්තු අත්දැකීමක් කියලා තමන්ට ඕන එකක් සිහි කරන්න පුළුවන්. හැබැයි ආ නැවත භවයට යන සූදානම් නැහැ යා. යා භවෙන් නිදහස් වෙත ගිනේ. මෙන්න මේ විදිහට පින්නතුනේ එක පැත්තකින් හැකිතා කකුසලෙම දෙන්න, හැකිතා කුසල් දහම් කරන්න, හැකිතා මෙන්න මේ දර්ශණයෙන්, මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳව දර්ශණයෙන් ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් ලෝකෙට දේශනා කරන. ලෝකේ වෙනත් කිසිදු කෙනෙකුට දර්ශනයකට අහු නොවන සුවිශේෂී දහමක් තමයි බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරන්නේ. මෙන්න මේ දහම තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ අපි සෑබැලෙසම බෞද්ධයන් වන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය කියන එක මේකට කියනවා පටිච්චසමුප්පාදය කියලා. මේකට කියනවා හේතුඵල ධම කියලා. මේකට කියනවා ඉදප්පච්චතාවය කියලා. නොයෙක් විදිය වචන තියෙනවා. මෙන්න මේ දර්ශනය දේශනා කරන්න තමයි පින්නතුනි ලෝකයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් එන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාමුදුරු කෙනෙක් විතරක් නෙවෙයි අපිත් මේ කාලේ ලෝකෙ ඉපදලා තියෙන්නේ. නිකන් නෙවෙයි බෞද්ධයන් වෙන්න පින්නතුනේ නිකන් හිතන්න එපා ආවට ගියාට ඉපදුනා කියලා. මනුෂ්‍යයන් වල විතරක් නෙමෙයි මේ බණ අහන්නම අපි ප්‍රාර්ථනා කරලා දානාදී පින්දහම් කරනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ නැති අනේ පන්සලක් තියෙන කිට්ටුවක බණක් අහන්න ලැබෙන තැනක ඉපදෙන්න කියලා පින්දහම් කරලා ප්‍රාර්ථනා කළා තමයි මේ ඉපදුනේ නිකන් නෙවෙයි අපිට දැන් ඒක අද මතක නැහැ අපි දැන් හිතන්නේ දැන් මෙතන සාමාන්‍ය දානයක් දීලා දරුවෝ ටිකක් හදාගෙන ඔහේ මැරුණොත් විතරයි කියලානේ නමුත් පින්නතුණී ඊට වඩා දෙයකට තමයි අපි ඉපදිලා තියෙන්නේ මේ මේක දැන් මෙතන අපට අමතක වෙනවා ඉපදෙච්ච මුල්ම කාලය තමයි මට මතකේ තියෙනවා පස්සේ කාලෙ මේක අමතක වෙනවා නැවත මතක් කළ දෙන්නේ කවුද නැවත මතක් කළ දෙන්නේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ අන්නේ යගේ මතකෙන් ලැබුණට පස්සේ අලුත් වුණාට පස්සේ පින්නතුණී ආ එතන ඉඳන්ම මේ දහම සඳහා තමන්ගේ සුවිසාල කැපවීමක් කරනවා අන්නේ මේ කැපවීම තමයි පින්නතුණී සැබෑලෙසම අපි ජීවිතේ කැප කළා වෙන්නේ අනිත් දේවල් ඔක්කොම බලන්න පින්නතුණී අපි දරුවෝ වෙනුවෙන් කොච්චර අවුරුදු ගානක් කැප වෙනවද ඒ දරුවෝ ටික විවාහ වෙලා ඈතට යනවා ඒ වගේම අපේ කියන ශරීරය බලන්නනේ කොච්චර ලස්සනද මේ ශරීරයද ටික ටික වයසට යනවා ඒ වගේම අපට තියෙන අපිට කියලා තියෙන ගේ දොර ඊට කඩන් මේ ඔක්කොම දේවල් වලින් පින්නතුණී අපි දවසක් අත්හැරලා යනවා වැඩි වෙලාවක් යන එක SP ගහන මොහොතයි යන්නේ අවුරුදු 60ක 70ක සියලුම සම්බන්ධතා ඒක SP ගැහිල්ලෙන් පිනතුන ඔක්කොම අසන් යනවා. නමුත් මෙන්න මේ තමන් ඇති කරගන්න අවබෝධය, මේ දර්ශනය, මේ ප්‍රඥාව කියන එක පිනතුනේ තමන්ට අහිමි වෙන්නේ නැහැ. තමන් ඒ දර්ශනයත් එක්ක මරණයෙන් පස්සේ සුගති සාමී තැනකට යන විතරක් නෙවෙයි, තමන් ජීවත් වෙන කාලේ උපරීම මානසික සතුටකින් ඉන්නේ. ඒක නා පිනතුන ඕනම තැනක එයා තනියම හිටියත් එයා සතුටෙන් ඉන්නේ. දැන් අපේ සතුට තියෙන හෑන්ඩ් ෆෝන් එක තිබ්බොත් නේද? කම්පියුටරේ තිබුණා තින්නේ. ඒක බැරි වෙලා සතියක් විතර ඔෆ් කරුවා තින් අපේ ජීවිතේ ලයිට් ගියා වගේ නේ. කිසිම සතුටක් නෑ අපිට නේ. අද අපි සම්පූර්ණ පින්නතුනේ බාහිර මත යපිලි ඉන්නේ අපි. බලන්න සතිය සති දෙක තමන්ගේ කම්පියුටරේ තමන්ගේ ෆෝන් එකයි ඔෆ් කළා තමන් කොච්චර මානසික දුක් පීඩාවකින් නැතුව තමන් හුදකලා භාවකින් නැතුව තමන් ඉන්න දක්ෂද? අන්න ඒකෙන් පින්නතුනේ තමන්ගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. අපට කවදා හරි දවසක අහිමි වෙනවා. පින්නතුනේ අපේ මානසිකත්වයේ තමන්ගේ අභ්‍යන්තරයෙන්ම සතුට ගොඩනගා ගන්න පුළුවන් ඉදී තමන්ගේ මානසිකත්වයකට පත් වෙන තමන් ස්වාධීන කෙනෙක් වෙන බුදුහාම දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙර තත්ථ සරණ න අඤ්ඤ සරණ තමන්ට තමන් පහනක් වන්න. තමන්ගේ අභ්‍යන්තරේ ලොකු නොනිමෙන පහනක් දැල්ව ගන්න. මේ පහන තමයි සමත විදර්ශනා කියන ප්‍රඥාව. සමතය කියලා කියන්නේ හිත එක්තැන් කරගන්න අනිත්‍යතාවය බලන නුවණට කියන ප්‍රඥාව කියලා. මෙන්න මේ දෙක එකතු වුණොත් තමයි පින්නතුනේ අද අපි මේ ලබලා තියෙන සම්පත් වලින් නියම සැපය අපට ලැබෙන්නේ. අද ඇත්තටම අපේ ගෙදර තියෙන මල්වත් තියෙන මල් ගස් වල ලස්සනවත් අපි දැකලා නැහැ. අද අපි යන ලස්සන වාහනේ ඇතුලේ ලස්සනවත් අපි දැකලා නැහැ. ඒ වගේම අපේ රූපේ ලස්සනවත් අපි හරියට දැකලා නැහැ. අපි ජීවත් වෙන්නේ අතීතේ කෝ අනාගතේ. වාහනේ යන ගමන් කී දෙනෙක් නම් තමන්ගේ වාහනේ ලස්සන දකින්නවද? අපි පොඩි කාලේ වාහනයක් ළඟට ගියාම නේද පින්නතුනේ? අර ලයිට් එක පත් වෙනකොටනේ දිව්‍ය ලෝකෙ ගියා වගේනේ. දැන් ඊට වඩා නවීන තාක්ෂණික වාහනයක තමයි යන්නේ. Tamante e satura tiyenoda? ලෝකෙම දේවල් හිතේට යන්නේ නේ. අර වාහනේ සතුටවත් අපට නැහැ. පින්නතුනේ මෙන්න මේ සතුට වර්තමාන සතුට අපි කොහොමද භුක්ති විඳින්නේ කියන එක බුදුහාඳුර අපට දේශනා කළා. ඉතින් ඒ දහම අහන්නට කාලය කැප කරපු ඔබ බොහොම වාග්ය සම්පන්නයි. ඒ වාග්ය සම්පන්න බව තමයි ඔබගේ මේ ජීවිතෙන් කියන්නේ. ඒ වාග්ය සම්පන්න බව වැඩි කරගන්න මේ ධර්මය මතක තියාගෙන ඒ වගේම මේ දහම ටිකෙන් ටික අඩු ගානේ දවසට විනාඩි 2ක් විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න ආනාපානසති භාවනා කරන්න ටිකෙන් ටික අනිත්‍යතාවය බලන්න පින්නතුනේ තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා තමන්ගේ හිතට බාහිරෙන් කෙනෙකුට දුක් පීඩා දෙන්න පුළුවන් ගතිය අඩු වෙනවා විතරක් නෙවෙයි තමන් මහලු වෙද්දී තමන් ලෙඩ වෙද්දී තමන්ගේ ඥාතීන් මරණයටපත් වෙද්දී තමන්ගේ හිතට දුක් පීඩාවක් ඇති නොවන විදිය මානසිකත්වයක් තමන්ට එදාට ඇති වෙනවා ඉතින් ඒ දර්ශනයයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දේශනා කළේ. ඉතින් ඒ දහම අහන්නට දෙසමන් යොමු කරගො බොහෝවක් භාග්‍ය සම්පන්නයි. ඉතින් ඔබ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා මේ අවස්ථාවේ ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. එමියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස කළා වූ මේ උතුම් පින්කමයි මේ සිදු කළේ. ඉතින් මේ අත්තන්ට දැන් මේ ශ්‍රවණය කරපු ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. හන්දේ පින්නතුනි බණ අද දේශනා කරමු බණ වලින් අද අපි කර්මය ගැන දේශනා කළේ බුදුහමෝ දේශනා කළා කර්මය තමන්ගේ උරුමය දායාදයේ කොට නිතර හිතන්න කියලා අන්නේ කර්මයේ පින්නතුනි කර්මය අනිසංසයත් තමයි අද මේ භුක්ති විඳින්නේ අපි සාමාන්‍ය කුසලයක් නෙවෙයි පින්නතුනි කර්මෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම වරප්‍රසාද අඩ අපට ලබා දීලා තියෙනවා මීට වඩා ලෝකේ ලබා දෙන්න පුළුවන් දෙයක් නැහැ පින්නදුනි. ලෝකේ ශක්තිත රජ කෙනෙකුට වෙනවටත් වඩා දෙයක් අද අපට කර්මයෙන් විසින් ලබා දීලා තියෙනවා. මොනවද ලබා දීලා තියෙන්නේ? හොඳට පේන ඇස් දෙකක් තියෙනවා. හොඳට ඇහෙන කන් දෙකක් තියෙනවා. ලස්සන රූප සම්පන්නතියක් තියෙනවා. ඒ වගේම සද්ධර්මය තියෙනවා. ධර්මය අහන්නට පුළුවන් ඉදිය හොඳ සංවේදී බවක් තියෙන එකට පිනක් තියෙනවා. පින්නතුනි මීට වඩා කර්මයෙන් ලබා දෙන දෙයක් නැහැ. හිතන්නේ බා කවුරුවත් මට පින් මදිය කියලා නේ. කිසිම කෙනෙක් හිතන්නේ බා මට පින් මදිය කියලා. පිනෙන් පින්නතුනි ලබා දෙන්න පුළුවන් ඉහෙළම දේ ලබා දෙලා තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්නතුනි. යම් කිසි කෙනෙක් මරණාසන්න වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා බලන්න, ඒ කෙනාගෙන් අහන්න, පුළුවන්ද මේ ලෝකෙට මේ මට්ටමෙම එන්නද කියලා අහන්න. මේ මට්ටමෙම පුළුවන් එන්න පුළුවන්ද කියලා අහන්න බලන්න යාට. මේ තියෙන සම්පත් ටික ඔක්කොම ලබාගෙන මේ අද තියෙන සත්‍යෙ මෙයාට ඉපදෙන්න පුළුවන්ද කියලා අහන්න බලන්න. පින්නතුනි ලක්ෂයකට එක්කෙනෙකුටවත් බෑ හැම කියන්න පුළුවන් කියලා. අන්න ඒකෙන්ම තේරෙනවා අද අපි මනුස්ස ලෝකෙ මේ මොහොතේ කොච්චර සැපතද විඳින්නේ කියලා. ඒක බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. නැතිකම්මයි මතක් වෙන්නේ නැහැ. හවල් දේ නැහැ, හවල් දේ නැහැ. අර රෝගේ තියෙනවා, මේ රෝගේ තියෙනවා. ඒවම තමයි හිතෙන්නේ පොවිලේ. පින්නතුනි මහා නිධානයක්. ඈ මහා නිධානයක් තමන්ගේ දෙපා මොනෙම ලැබිලා තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. බුදුදහම අහන්න අහන්න තමයි මේක වටිනකම තේරෙන්නේ. අන්න ඒක තේරෙච්ච නිසා පින්නතුනි බුදුහාමරයන් කාලේ සමහර අය මහණුනේ අවුරුදු 120 දී. සමහර අය අවුරුදු 80 දී මහණුණා. සමහර අය අවුරුදු 120 දී මහණුණා. මේක තේරිච්ච මුල් අවස්ථාවේදීම ධර්මයට ආව පළක් අය. වයසට ගියා කියලා නිකන් හිටියේ නෑ දැන්. දැන් සමහර පින්නතුන් හිතෙනවා දැන් අවුරුදු 60 දැන් 70 දැන් මුකුත් කරන්න බෑ කියලා නේ. දැන් බුදුහාමරයන් කාලේ හිටිය සෝනා කියලා මෙහෙණියා රාජ කියලා හාමුදුරු කෙනෙක් අවුරුදු 120 දී මහණෙලා. රෑ නිදි මරාගෙන සක්මන් කර කර භාවනා කරා. අවුරුදු 120 දී. අපි හැමදෙනාගේම ආච්චිල වගේ නේ. පින්නතුන් බලන්න ඒ අවස්ථාව ඒ දුර්ලභ අවස්ථාව තේරිච්ච ගමන් පින්නතුන් යාට තේරුණා මේ ලෝකේ රජ කෙනෙකු වෙනවටත් වඩා මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහෙළම තාක්ෂණයේ යුක්ත වාහනේ ලැබෙනවටත් වඩා වටිනා දෙයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. එනිසා පින්නතුන් මෙන්න මේ දහම ළඟදී පින්නතුන් ලෝකේ බුද්ධිමත් අය කැප කරන්න පුළුවන් හැම දෙයක්ම කැප කළා. ඒ වගේම ලෝකේ විද්වතුන් අදත් මේ දහම ප්‍රයෝජන ගන්නවා. මේ පින්නතුන් දන්නවා ස්ටීව් ජොබ්ස් යන අය මෑත කාලේ හිටියේ විද්වතෙක් මෑත කාලේ හිටියේ නවීන තාක්ෂණ රාශියක් ඔහුගේ යටතේ පේටන බලපත්‍රය ඉදිය තියෙන නිර්මාණ 200කට ඉදිරිපත් කර ඔහු හැම නිර්මාණයක් කරන්න කලින්ම භාවනා කළා හිත සමාධිගත කළා තමයි ඔහු ඒ නිර්මාණය කළා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු ටිකක් ලක් ඉන්දියා මහනලක් කියන ගේල. පින්නතුනි ලෝකයේ බුද්ධිමත් අය මේ දහමෙන් ගන්න පුළුවන් උපරිම යහපත යදා ගන්න. ඒ නිසා අපේ ජීවිතත් වටින්නේ නිකම්ම ලොකු රැකියාවක් කරලා ලෝකේ ලොකු උපාධියක් ගත්ත විතරක් නෙවෙයි. ඊට වඩා පිනතුන වටිනා දෙයක් සද්ධර්මය නමින් අපට තියෙනවා. ඒ දෙය අපේ ජීවිතේට හැකියතාම දුරට සම්බන්ධ කරගන්න. ඒකේ ආනිසංසය පිනතුන මරණයෙන් පස්සේ නෙවෙයි. වයසට ගිහිල්ලා හැරමිටිය යන දවසට නෙවෙයි. ඒකේ ආනිසංසය තියෙන්නේ තරුණ කාලේ කරානම් තරුණ කාලේදී මේකේ ආනිසංසය තියෙනවා. පටන් ගත්ත මොහොතේ ඉඳහම මේකේ ආනිසංසය තියෙනවා. අනිත් හැම දෙයකම ආනිසංසය තියෙන ප්‍රතිඵල තියෙන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා. නමුත් පිනතුනේ ධර්මයේ තියෙන සුවිශේෂී දේ තමයි යා පිළිපදින පටන් ගත්ත මුල් අවස්ථාවේ ඉඳන් මේක අවංකව කැප වුණා නම් කැප වෙච්ච මොහොතේ පටන් මෙයාගේ තැම්පත් බව වැඩි වෙනවා, එයාගේ සතුට වැඩි වෙනවා, එයාගේ පින වැඩි වෙනවා, එයාට හොඳ මිතුරන් ලැබෙනවා, එයා කරන වැඩ සාර්ථක වෙනවා, දරුවෝ ඉන්නවා නම් දරුවෝ සාර්ථක වෙනවා, දරුවන්ගේ ලෙඩ දුක් නිරාවරණය වෙනවා, निराකරණය වෙනවා, හැමදේම එක පිටම සාර්ථක වෙන්න ගන්නවා. එනිසා පිනතුනේ මේ වාසිය ලබා ගන්න. මේ වාසිය ලබා නොගත්තොත් අපිට ලෝකේ වෙන සියලුම දේ ලැබුණත් අපි ජීවිතෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. අපි වාසනාවන්තමයි වටපත් වෙන්නේ මේ තහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත් දවසට. ඉතින් එසේ කිරීමට තෙරුවන් සරණින්. මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේදී එන්නතුන් හැම දෙනාම පළමු කොටම මහා සංඝරත්නයේ ගෞරවයෙන් වැඩමවලා පන්සිල් සමාදන් වෙල බුද්ධ වන්දනා බුද්ධ පූජා පවත්වලා ඒ වගේම බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීලා ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා